අපේ මුලක් වෙලාවට හිතට අපේ ඇතුල් වෙලා තියෙන මේ සංඥා. මේ සංඥා ඇති වෙලා තියෙන මේ ලාභ ප්‍රඥාපේ හරහා තමයි අපේ සංඥා ටික ඔක්කොම වැඩ කරන්න පටන් ගන්න. එතකොට ඇතුළත තියෙන පරමාර්ථ ධර්ම හත නොවන සත්‍යයක් තියෙනවා. ඉතින් මේ අපි මේ සංස්කාරවල නිමිත්ත අරගන්න හින්දා ඒකෙන් ඇතුළට බහැර. සංස්කාරය කියන්නේ මොකක්ද කියලා බලනකොට තමයි තේරෙන්නේ ඒකේ ඇත්ත වශයෙන්ම පවතින කුමක්ද? පවතිනවා නම් ඒක ඇත්තම පැවතීමක් තියෙනවා කියන මූලික වශයෙන් පැවැත්මක් තියෙනවා. ඒ කොහොමද අභ්‍යන්තර ක්‍රියාදාමයේ වෙන්නේ කියලා. ඉතින් ඒ ඇත්ත වශයෙන්ම ඇතුළත තියෙන එකේ අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය තමයි දැකිය යුත්තේ කියලා මතකයි ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. ඒ අනුව තමයි ඔය අනිමිත්ත අක්ඛණ්ඩිත ශුන්‍යත කියන තුන්ද යන්නේ කියලා. මම හිතනවා ඒ ආරම්භයක් ඇරෙයි ඒක ගැටි දරුවත් මාත්මය අපි අනිත් කල්යන් මිත්‍රෙන්ගමුත් සත්‍යම වේලා දැනගමු තවදුරටත් ඒගොල්ලන් අදහස් කරන්නේ මොකද්ද කියලා මේ අනිමිත්ත අක්ඛණ්ඩිත ශුන්‍යත කියන එක සම්බන්ධයෙන්. එහෙම ගියොත් හොඳයි නේද? හොඳයි දැන් තමයි මුල කොටසම පමණයි මගේ සම්බන්ධතාවය දැන් කරගෙන යමු. හරි. හරි අපි ඊළඟ අපි ඇත්තට යමු වසන්ත මහත්මයාට සමාවෙලා මතක ස්වාමීන් වහන්සේ විස්තර කරපු ටිකත් ඒ වගේම තමන්ගේ ඇති දැනුමත් අනුව මේ අප්පනිහිත ඒ වගේම අනිමිත්ත මුලින්ම ගමු අනිමිත්ත කියන එක. අනිමිත්ත කියන වචනේ කොහොමද තේරුම් ගන්න තියෙන්නේ කියන එක පොඩ්ඩක් වසන්ත මාත්මය පැහැදිලි කර ගන්න පුළුවන්. ඊළඟට ගන්න. ගායනා සර්වත් අධ්‍යක්ෂක විනාදම ඇත්තටම අනිමිත්ත කියලා කියන්නේ දැන් ගත මාත් පැහැදිලි කර දෙන්නේ මම තේරුම් ගන්න තියෙන්නේ කියන්නේ අපි කියන්නේ අසකනා නාසය දිවකය මානසික ආයතන අභ්‍යන්තර ආයතන හරහා මේ ශබ්ද ගන්ධන ස්පර්ශ ධම්ම කියන මේ බාහිර දේවල් අරගන්න. ඒවා එකට ඒක නෝර්මල්. ජොක්කගෙන ඒවා අපි ඇත්තටම ඒවයි නිමිති ගන්න. මේ නිමිති කියන්නේ මොකද්ද? අපි දාගත්ත නම් ඒ කියන්නේ අපිට මොනවා හරි දෙයක් එනකොට සෝදක්. ඒ කියන්නේ ඒ සෝදක් එනකොට අපි මොකද අර සෝදක්. ඒක අපිට දැනෙනවා. ඒ දැනෙන්නේ ඉස්සලාම ඒ දැනෙන්නේ අපිට දැනීමක් විතරයි. ඒ ආත්මවල කැමති දැනීම ඒ දැනීමක් විතරක් නෙමෙයි. ඊට පස්සේ අපි ඒක ඒනම් කියලා අපි දැන් ඉතින්ට අදාළ කරනවා නම් මේනම් මේ අල්ලාපි චෝදක් කියලා වගේ තමයි කියලා කිව්වා. ඉතින් ඒ ඔය ඒකට අපි අන්නස් කියන එක අපි ඇත්තටම කියලා නම් ඒක නමක් දෙන්න. අන්නස් එතකොට මේක හැදෙන්නවත් අපිට ඔලුවට අපේ මනසට එනවා ඒක කඩකට වගේ මේක ඉතිච්චයක් නම් මේක කහපාටික පාස සුපත අපි කාලක ජීවිත කියලා කාලක ජීවිතයක් නම් දැන් ඉන්නාන්නක දෙවියන් දැක්කොත් ඒක ගැනීම දකින්න පුළුවන් ඒක වර්තමානයේ. ඒත් මේ කාලාන්තර පරතේකම මේක ඇදිලා යනවා. ඒ කියන්නේ අතීත වර්තමාන අනාගත කිසිවක බාහ්‍ය ආධ්‍යාත්මික යෝගීව මිශ්‍රන්නේ රාජු ගැටයක් කියනවා නම් මේක නිකුත්ම සම්පූර්ණ ස්වභාවයක් භාවයේ ඒ වගේ ඉක්මොත් ආකාරයකටම මේක මේ හැදිච්ච මේ මනස තුර හැදිච්ච මේ රූප කාණ්‍යාව හැදුනේ ඒ කාණ්‍යාව කරාන කොට ඕක තමයි අපිට ඇත්තටම අපි මේ අපි අත්කාර මේ අනිමිත් චේතෝ විමුක්ති හැදලා තියන්නේ හේතු මුලින් තමයි මේක හැදුනේ හේතු නැතිවෙනත් මේ හේතු ඒවාත් කිහිපතලා දැක්කදිනා ඒ හැදිස්සියේ දැන් ඔන්න අපි ඒක නිමිත්තට ගන්නවා. තමයි ඒ නිමිත්තට ගන්නේ අපි ඇත්තටම කියනවා ඒක පරණ ඒ අධ්‍යක්ෂිය සම්බන්ධයි. ඉස්සලාම අර කඩුව කොන්දක් වගේ ඊට පස්සේ ඒක මත ගොඩ නැගෙනවා අපේ සංකල්ප. ඒ කියන්නේ අපි මුලින් අදාළත් කරුණු රාශියක් එකට එනවා. ඒක ඇතුලේ ඒක තමයි ආශ්‍රව කරන්නේ. මේවයි මේ අපු ආස්තවික ඔක්කොම කරාගෙන එක සිතුතු කරලා ගන්නවා සම්පූර්ණ දෙයක් හදන්න මේක වෙන්න ඕනේ තමයි මේ එක්කම ඔය නිමිති ඔක්කොම ඉරගස්ස ඉරසිකිච්ච පරපුරුද්දක් කියන්නේ ආත්මය බල අධ්‍යක්ෂින් එක එකතු වෙලා ඉන්නේ මේ ගස්සිතර තමයි අපි ඊට පස්සේ යන්නේ විකට හැදලා ඒක ඊට පස්සේ ඒක හඳුනා ගන්නවා හඳුනාගත්තේ නැහැ ඉඳිනවා ඉඳිනවා කියන්නේ ඒක ගන්නවා කාලේ ඉඳගත්තුදී හඳුනගන්නවා, හඳුනගත්තුදී කියන කල්පනාවක්. ඒ කියන්නේ ඉතින් ඉස්සර විචාර කරනවා, කරලා ඉස්සෙල්ලා ඒක වෙන කැමැතිවෝ අකමැතිවෝ නැත්නම් උපේක්ෂාව හරි මොනවා හරි ඒ වගේ දෙයක් තමයි මේ සංසාමාන දිට්ඨිය පිට ඒකේ ගලාගෙන මේ අපි සම්ප්‍රදාය කරනවා. ඒකට අමිනිස්ටර් කේතෝ විමුක්ති ඉස්සර කතා කරොත් ඕක තමයි මත තියෙන හේතුන් ඉරකට හේතු නිසා ඇතිවෙච්ච පදයක් තියෙනවා නම් ඒ හේතු නැති වෙන හේතුවෙන් තමයි ඇත්තටම මේ අනිත්‍ය හේත විමුක්තිය ඇත්තටම අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ තුන කරක් තියෙනවා නම් ඒකේ කිම කෙවගේ නිගති කියන දෙයක් හේතුවක් මත රාම තමයි නිදිදෙත් තමයි දැනගන්න ගැටුමක් තියෙනවා. ඒක තමයි අපිට තමයි මාත්මය බොන්ති ඇත්තටම තියෙන හොඳ උදාහරණයක් ඔබතුම ගෙනාවා. ඒ කියන්නේ අපිට සුවඳ සහයෙන් දැනගත්ත සුවඳක් හැටියට නෙවෙයි, ඒ කම්ප ගෙඩියක් නැත්නම් අන්නාස් ගෙඩියක් හැටියට, අන්නාස් සුවඳක් හැටියට අපි ඒක තවත් දෙයකට ගැට ගහලා ඒ සංඥාක්ෂයක් දාලා ඒ ගැන හිතන්න පටන් ගෙන ඒක පංච වලට යනවා කියන එක. ඒ වගේම ආයතන දෙකක් හැටියට මම කියන අමුතුම ආර්ථිකය අපි ඇත්තටම නහසෙන් ගත්ත ඒ දැනුම ගැනීමවා. ඒ කියන්නේ ග්‍රහණ කරපු විතර අතීත මත මහායතනත් එක්ක මේ සම්බන්ධ කරගන්නවා. ආයතන දෙකක් තමයි අපිට සම්බන්ධ කරගෙන තමයි ඔය සිද්ධ වෙන්නේ. ඒක එච්චර යන්නේ නැහැ. එතකොට ඒක අර හුදෙක් මේ තලයිසිනවලට එන ළමුණු පමණක් බවට පත් වෙන වගේ වෙන ගැටියක් වෙනවා. ඒක මගේ තමයි දැන් කියන්නේ දැන් තමයි අපි තාක්ෂණික මේකින් කතා කරමු දැන් මොකද යන තෙන්න සහින් පෙරවන් තරනේ. Hello. මිනිත් කියන්නේ එක්ක දැන් අපි ප්‍රායෝගික පැත්තෙන් දකින්න වෙනවා අර පිටට පේන යම් කිසි ස්වභාවයක් කියන එක. දැන් මේවත් ඒක නෙළුම් මල කිව්වොත් අපිට නිකන් මොනවද පේන ගතියක් තියනවනේ හිතට. ඒ සතහනමයි නිමිත්ත කියලා කියන්නේ. ඒකට මේ නිමිති ඉතුරු කර ගැනීම තමයි ඇත්තටම මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි සැරේ යන්නේ හේතුව ඒක. සුදුර ජානස දෙන්නා චක්කුණා රූපන් දිස්වා සාමාන්‍ය කෙනා නිමිත්තක් ගාහී හොති. අපිට වෙන්න කියන්නේ නෑ නිමිත්තක් ගාහී හොති. ඒ කියන්නේ හෙන් රූප දැක්කලා නිමිති අරගන්න එක තමයි සාමාන්‍ය කෙනාගේ ස්වභාවය. ඒ කියන්නේ ලෝකේ සැරේ යන කෙනාගේ ස්වභාවය. ප්‍රඥාවක් වැඩිම තුලින් මාර්ගයක් වැඩිම තුලින් බලාපොරොත්තු වෙන්න ඕන චක්කුණා රූපන් දිස්වා නෑ නිමිත්තක් ගාහි හොති කියන මට්ටම. එතකොට ඒක සාතන් වහන්සේගේ මට්ටම කියලා හිතන්න පුළුවන්. කෙනෙක් රූප දැකීමේදී නිමිති ඉතුරු කරගන්නේ නෑ. දැන් අපිට නිමිති ඉතුරු වීම මතමයි යම් කිසි දෙයක් නෙළුම් මල උදාහරණයක් ගත්තා. ඒතකොට යම් කිසි ස්වභාවයක් ඉතට පේනවා. ඒ නෙළුම් මල කියන සත්‍යය ඇහෙනකොට සත්‍යෙ නිකන් වචන ගොඩක් විතරනේ. එහෙම නැත්නම් සත්‍ය සංඥා ගොඩක් විතරයි. හැබැයි සත්‍ය සංඥාවේ රූප ගතියක් නෑ. රූප ගතියක් කියලා මෙතන අපි හිතමු. දැන් සමහර කෙනෙකුට සුදු නෙළුම් මලක් දෙයි. සමහර කෙනෙකුට රතු නෙළුම් මලක් දෙයි. ඒවයි වර්ණයක් තියෙනවනේ. ඒ කියන්නේ ඇහැට පේන ගතියක් දැන් අපිට හිතට මතක් කරලා තියෙනවා. වර්ණය කියන්නේ අපි දන්නානේ ඇහෙන් විතරනේ වර්ණය දකින්න පුළුවන්. එහෙනම් දැන් නෙළුම් මල තියෙනකොටම අපිට අර පාටකුත් හිතට නිකම් පේන ස්වභාවයක් ඇවිල්ලා තියෙනවා. ඒක එතනින් තේරුම් ගන්න ඒක කොහෙන්ද ආවේ? ඒ කියන්නේ දැන් ආපු සත්‍යයේ සබ්ද සංඥාවේ සමදයක් නැහැ. එනම් මේ ඉතින් කොහේ හරි ඉතේ ඉතුරු කරගත්තු දෙයක් නේද මේ? දැන් මේ පාටක් හැඩයක් කියන වගේ දෙයක් කියනවා. අරව මේවා විස්තර ටිකක් හිතට දර්ශනය වෙනවා. අනේ හිතට දර්ශනය වෙන සතිය කියන්නේ අපි කලින් ආයතන පාවිච්චි කිරීමේදී නිමිති ඉතුරු කර ගැනීම නිසා. එතන පෙර ආයතන ආයතන වලින් ඕන එකක් වෙන්න පුළුවන්. ඒවා යොදා ගැනීමේදී අපිට සිහිය නුවණ. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න සිහිය සිහිය නුවණ පිහිටියේ නැති නිසාම ඉතුරු වුණ මිටි නිසයි මොන දැන් හිතට මේ වගේ දෙයක් හදලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඒකට ඇහෙන් රූප දැකලා නිමිති ඉතුරු කරගන්නවා. කනෙන් ශබ්ද අහලා නිමිති ඉතුරු කරගන්නවා. අන්න ඔය ඕක තමයි සාමාන්‍ය සසරේ යන කෙනාගේ ස්වභාවය. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන උපදේශය තමයි චක්කුණා රූපං දිස්වා නෑ නිමිත්තක් ගාවි. ඒ වගේම කනෙන් ශබ්ද අහලා නිමිත්තක් ගාවි තෝටි විදියට ආයතන හයතම දේශනා කරනවා. ඒකට අන්න එතෙන්ට යෑම සඳහා තමයි අපි දැන් මේ චේතෝ විමුක්ති තුනම අනිමිත්ත අප්‍රමිත්ත සංයති කියන තුනම උදව් කරගන්න ඕන. ඒකට මේකට එන්න විමුක්තියට එන ක්‍රම තුනක් තියෙනවා. ඒකේ ඔය නිමිති පිටින් නැති ගතියකට එහෙමක් තමයි මම ඔය අනිමිත්ත කියන එකෙන් අදහස් කරන්නේ අනිමිත්ත චේතෝ විමුක්තිය කියන්නේ නිමිති පිටින් නැති ස්වභාවයෙන් එන යම් කිසි ශූන්‍යතාවයක් කියන්නේ හිස් බවක් නිමිති වලින් හිස් බවක් ඒක තමයි යන්නේ කියලා හිතනවා. ඒකට අන්න ඒක තමයි මේ අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා අර වචන දෙකෙන් ගත්තොත් අදහස් කරන්න තියෙන්නේ. ඒකට යන්න ක්‍රමේ තමයි අනිත්‍ය සංඥාව වැඩි වීම. කෙනෙක් අනිත්‍ය වැඩි වීම තුලින් තමයි අනිත්‍ය මට්ටමට යන්න පුළුවන් වෙන්නේ. එතන හිතන ආදරණට යති කියලා තේරුම් ගන්නයි. අපි පැහැදිලි කරගමු. දැන් අනිමිත්ත චේතෝ විමුක්තියට යන්න අනිත්‍ය සංඥාව වැඩිම සම්බන්ධයෙන් ඔබතුමා අපිට පැහැදිලි කරා. එතකොට මේ අනිත්‍ය සංඥාවත් අනිමිත්තත් අතර තියෙන සම්බන්ධය පොඩ්ඩක් අපි පැහැදිලි කරගමුද? මේ කෝගලේ මාතෘකාව පොඩ්ඩක් හොඳයි ඉතින් තමයි මේක කියන්නේ. ඒත් මම හිතන්නේ අර මේ විමුක්ති තුනම අරන් කතා කළොත් පහසු වෙනවා. දැන් අනිමිත්ත කියන්නේ නිමිති නැති බවින් යන ශූන්‍යතාවය නැති බව. ඊළඟට අපනිහිත කියන කොට එන්නේ හැම තිස්සම ඔය මේක තේරුම් ගන්න දෙයක ආයන්න අයින් කරලා අනිත් වචනේ තේරුම ගත්තොත් මේවා තේරුම් ගන්න පහසුක් කියනවා. ඒ කියන්නේ පනිහිත ප්‍රණීත කියන පැත්ත අපි පසුතු වෙන කැමති වෙන ඒ වගේ ස්වභාවයක් නේ ප්‍රණීත කියන්නේ. එතකොට අප්පණී හිත කියන එක එන්නේ ඒක අනෙක් පැත්ත කියන්නේ දුක කියන පැත්ත. එතකොට කෙනෙකුට ඔය රිඩක්ෂනේ දුක කියන පැත්ත ප්‍රකට වෙන චරිත තියෙන්න පුළුවන්. එතකොට එයාට දුක මෙනෙහි කිරීම තුලින්ම එයා ශූන්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ ලෝකේ ඕනම දෙයක් දුකයි දුකයි දුකයි කියන පැත්තෙන් ධර්මතාවයක් පහළ වෙනවා. ඒ ඒක ප්‍රකට වෙන කෙනාට ඒ පැත්තෙන් වඩන එක පහසුයි. එතකොට යන්නේ ඒ ඔය ශුන්‍යතාවය නැත්නම් ඒ ස්වභාවයක් කියන වචනේ නිකන් යදාගමු එක. අදහසක් ගන්න මේ ඒ ස්වභාවයේ දුක මෙනෙහි කිරීම තුළින් කෙනෙකුට එන්න පුළුවන්. ඒකට අප්‍රමිත. ඒ වගේම ශුන්‍යත කියන සත්‍යය අනුලෝම අනාත්ම ස්වභාවය ප්‍රකට වෙන කෙනෙක්. කියන්නේ අනාත්ම ස්වභාවය දැක්කෙන් එයාට ඒක වැටහෙනවා නම් ඒකෙන් වඩාගෙන ගිහිල්ලා ඒකට එන්න පුළුවන්. ඒක සංයත කියන එකයි මේක විමුක්ති ద్వාරා කනෙක්ටද මේක ත්‍රිලක්ෂණයට සම්බන්ධයි. ඉතින් ත්‍රිලක්ෂණයේ එක්කෙනාගේ චරිත ලක්ෂණ ප්‍රඥාවන්ත මනුව එක්කෙනාට ගෝචර වෙන ඒවා වෙනස් වෙනවා. ඒකේ එතකොට අනිත්‍ය පැත්ත තමයි මේ දැන් අපි කතා කරගෙන ආවේ. මොකද ඒ තුන ගැන දල අදහසක් තිබුණත් අපිට මේක පහසුයි තේරුම් ගන්න. එතකොට මේ නිති යන ඒවා ඒ අනිත්‍ය ස්වභාවය. එතකොට අනිත්‍ය ස්වභාවය කියනකොට කතා කරලා තියෙනවා මේ අනිත්‍ය කියන එක. ඒ කියන්නේ මම විස්තර කරලා තියෙනවා ඒකේ ලෝකෙට අයිති අපි සාමාන්‍යයෙන් හිතන අනිත්‍යකුත් තියෙනවා ළඟට ලෝකෙන් එතර වෙන විදිහ ඒ බුද්ධ දේශනාවට අනුව අනිත්‍ය සංඥාව විස්තර කරපු විදිහකුත් තියෙනවා අපිට සාමාන්‍ය කෙනාට ලෝකෙට අයිති විදිහ හිතන්නේ අනිත්‍ය කියන්නේ ඔය මොකක් හරි දෙයක් ගත්තොත් මේ දේ වෙනස් වෙනවා කියන ස්වභාවය නැත්නම් ජීවලා නැති වෙනවා කියන ස්වභාවය ඒක සාමාන්‍ය ආරම්භයකට හොඳයි පුරු ප්‍රතිපදාවට හොඳයි ඒ වෙනස් වීම දැකීම. එතකොට නිමිත්තක දැන් නිමිත්ත කියනකොට තව ටිකක් තේරුම් ගන්න ඕන. අපි නිමිත්තක් කියනකොට අපි ඔය නිමිත්ත දිහා බලන්නේ මේක ලෝකෙට අයිති දෙයක් කියලා. දැන් අවලන් ප්‍රායෝගිකව මේක බලන්න පුළුවන්. දැන් නෙළුම් මල කියනකොටම නෙළුම් මල සිහිනවනේ. අපේ සාමාන්‍ය තත්ත්වේ තමයි සිහියනවන පිහිටන්නේ මේ හිතෙන් හදපු දෙයක් නෙමේ මේ මොහොතේ ඔය දර්ශනය උනේ කියලා. අපිට හිතන්නම අර අපි පරණ දැක්ක මොකක් හරි විලක පොකුණක තිබුණා නෙළුම් මලක් වෙන්න පුළුවන්, පූජ කරපු නෙළුම් මලක් වෙන්න පුළුවන්. ඔය නැගෙන බාහිර එකට සම්බන්ධ කර සබාහිර දෙයක් විදිහ තමයි දැන් මේ හිතනවා. මේ හිතන්නේ අර මේ බාහිර නෙළුම් මලක් ගැනනේ කියන අදහසින් තමයි ඔබ ගැන කල්පනා කරන්නේ. තමයි සාමාන්‍ය කෙනාගේ මත්ත. හැබැයි අපි නුවණින් බලන කෙනාට තේරෙනවා දැන් මේ මේෙන් හදපු දෙයක් නෙක දැනගත්තා. ඕක මේ මේ මොහොතේ එළියේ තියෙන දෙයක් වෙන බැහැනේ කියන කතාවක්. එතකොට සත්‍යයක උනාට අත්‍යය සත්‍යයේ දකින්න තැන සිහිනවන සාමාන්‍යයෙන් පිටලා නැහැ. ඒක උත්සාහයක් කරන් බැලුවොත් නිසා. එතකොට මේ දැන් නිමිත්තක් උදව් වුනේ මොකටද? අපිව ලෝකෙට අහු කරන්න. මේ තමයි සාමාන්‍ය කෙනාගේ ප්‍රශ්නේ. කියන්නේ නිමිති මත තමයි අපි ලෝකයක් හදාගන්නේ. සබාහිර වේවා, අච්චත්ත වේවා, ඕනම දෙයක් ගැන දැන් කල්පනා කරන්න පුළුවන් වෙලා තියෙනවා නේද? ඒකට ඒ නිමිති සාමාන්‍ය කෙනා බාරගන්නේ මේක බාහිරයේ තියෙන දෙයකට සම්බන්ධ කරලාමයි. ඒක තමයි ලෝකයාට අයිති ඇත්ත. ලෝකයා ඇත්ත කියලා කියන්නේ ඒක. ඒකට ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයට යනකොට ඒක බොරුවක් කියලා පෙන්නලා තියෙනවා. එතකොට ඒකේ අපි බොරුව අවබෝධ කරගන්න නම් ඇත්ත මොකද්ද කියලා ඒ පෙන්නන විදිහ තමයි එතකොට එන්න ඕන. එතන මම ඒ අනිත්‍ය සංඥාවේ එතකොට ඇත්ත ඇහිටි පෙන්නන විදිහ තමයි අපි කතා කළා. අනිත්‍ය සංඥා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න කරලා උත්තර දෙන තැනක් ඒකයි. විශේෂයෙන් ඒ සූත්‍රය ගන්න කෙසේවදන අනිත්‍ය සංඥාවෙන් මෙන්න මේ කෙලෙස් දුරු වෙයිද කියලා මම හිතන්නේ. අස්මේ කස්මිමානිය තියෙන හැටි කිව්වා. ඒ නිමිති නිසාමයි අස්මිමානිය තියෙන්නේ. එතකොට ඒ සත්සං අස්මිමානං පරියාදී සියලු අස්මිමාන දුරු වෙනවා මේ විදිහට අනිත්‍ය සංඥාව වැඩුවොත්. ඒක විතරක් නෙමෙයි අනිත් කෙලෙසු දුරු වෙනවා කියලා ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. ඒකට හේතේ වදන අනිත් සංඥාවද කියනකොට ඒක පොඩක් පහකට බෙදලා පෙන්නනවා. රූපේ අනිත් සංඥාව වඩන්නේ නෙමෙයි, වේදනා අනිත් සංඥාව, සංඥා අනිත් සංඥා, සංකාර අනිත් සංඥා, විඥාන අනිත් සංඥා. ඒකට අපි දැන් රූපය ගත්තොත් කෙසේ වදන රූපේ කෙසේ වදන අනිත් සංඥාවෙන්ද කෙලෙසු දුරු වෙන්නේ කියනකොට කරුණු තුනක් තියෙනවා. ත්‍රිරූපං ත්‍රිරූපස්ස සමුදය ත්‍රිරූපස්ස සංගම. මෙන්න මෙහෙම බලන කෙනා රූපේ අනිත්‍ය සංඥාව වඩනවා කියලා. එතකොට එතෙන්දි අර ඇති රූපයක් වෙනස් වෙන කතාවකට වඩා පොට්ටක් තව පැත්තක් වෙන්නවා. මොකද රූපය මොකක් හරි කියලා ගත්තහම මේක සමුදය බලන්න කියනවා. කියන්නේ ත්‍රිරූපං ත්‍රිරූපස්ස සමුදය. සමුදය කියන්නේ මොකක්ද? මේක හටගත්තේ කොහොමද කියන එක. ඒතකොට එතන තියෙනවා මෙතන හේතුඵල සම්බන්ධයක්. يعني මේ හේතුන් මතමයි මේ ප්‍රත්‍යයන් ඉදීම මතමයි මෙහෙම බලයක් තියෙන්නේ. ඒතකොට ඒ දෙකේ සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ සතිගම් හොදි. ඒක දකින කෙනාට එතනම නුවණක් පහළ වෙනවා. මේව නොයදුනා නම් මේ ඵලය හටගන්න බෑ, කවුටින්න බෑ. කියලා ඉන්නත් මේ අසති ඉදම් නහෝති කියන ධර්මතාවයේ ඒක තමයි කටිච්ච සමුප්පාදයේ විදිහට විස්තර වෙන්නේ. එතකොට අන්නේ කටිච්ච සමුප්පාදයේ දැකීමක් වෙන විදිහේ අනිත්‍ය සංඥාව. සපත්තකින් ගත්තොත් එතන චතුරාර්ය සත්‍ය දකින විදිහේ අනිත්‍ය සංඥාව. ඒ චතුරාර්ය සත්‍ය විදිහට ගත්තොත් වෙන්නේ දැන් සමුදේ තියනකන් එළියේ රූපේ තියනවා. ඒකත් අපි රූපයක් උපාදාන කරලා ඒක තමයි දුක කියන්නේ. සමුදේ තියෙන එක හදගන්න හේතුව ගොඩක් වෙලාවට අපිට තියෙන අවිද්‍යාව මුලාව ඒවා ප්‍රත්‍ය වේලාමයි හේතු වෙන්නේ. ඒවා ප්‍රත්‍ය නොවනනම් එහෙම එක හටගන්න බෑ. ඒ කියන්නේ සමුදේ නැත්නම් ඵලයක් හටගන්නේ නැති ස්වභාවයක් තියෙන එක තමයි නිරෝධය. ඒකට ඒක අර චතුරාර්ය සත්‍යයට සම්බන්ධ වීම පේනවා මේ විදිහේ අනිත්‍ය සංඥාව. ඒක මෙතන මේ අනිත්‍ය සංඥාව කියන එකෙන් මම අදහස් කරන්නේ හැමතිස්සෙම මේක මොකක්ද? මේක හටගස්සේ කොහමද? මේ හේතු නැත්තම් ඕක හටගන්න බෑනේ කියන ධර්මතාවය දැකීම තමයි මම මෙතන අනිත්‍ය කියලා අදහස් කරන්නේ. එතකොට ඒ අනිත්‍ය ගැඹුරට වැදීම තුලින් නිමිති පිහිටක් නැතිමත් තමක් අවබෝධ කරගන්න පුළුවන්. මොකද නිමිත්තක් පිහිටන්න මොනවා හරි සමුදයක් තියෙනවා නම් ඒ සමුදය අඳුරගත්තු දවසට නුවණක් තියෙයි. මේ සමුදය තියෙන කන් විතර නෙවෙයි නිමිත්ත පිහිටන්නේ. මේ සමුදය නැති වුණ දවසට එහෙම දෙයක් පිහිටන්න බෑ. ඒ නොපිහිටන ගතියක් තමයි එතකොට වෙන්න මේ නිමිති වලින් තොර කියන ගතිය නැත්නම් අනිමිත්ත කියන ස්වභාවයේ විදිහට මට දැනට වැටහෙන. පෙරවන් තරමයි. පෙරවන් තරමයි කොහොමදේ? හොඳයි මම හිතන්නේ දැන් හොඳ පැහැදිලි කිරීමක් අපිට අහන්න ලැබුණේ. මම හිතන්නේ ගෝණ මහත්තයාට කියන ගෝණ මහත්තයා ඔබතුමාට පුළුවන් මේ ශිව කර්ම සම්බන්ධයෙන් මුත් ඒ වගේම ඒ අනිමිත්ත හේතු විමුක්ති සම්බන්ධයෙන් අපි කතා කරා. දැන් කොටස් ටික ආවරණය කරලා තමක් නැහැ කියලා හිතනවා මේ අපි දැන් ටිකක් වැඩිපුර කතා කරපු නිසා. ඒ සම්බන්ධයෙන් අනිත් අපනේට සාහසන්නේට කියන අර්ථයන් පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න ඕන නම් කරන්න. අතන දුන මාත්‍යාට සම්බන්ධයෙන් හිකියාවක් නැතුව ඇති. පද්මශ්‍රී මාත්‍යාව මාර්ය මාත්‍ය අපිට සම්බන්ධ වෙලා ඉන්න ගෞරවයෙන් ආරාධනා කරන්න කරන්න. පෙරවන් සරණ සියලු දෙනාටම අනිමිත්‍ය චේතෝ විමුක්තිය ඇත්තම ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්න තේරුම අනුව තමයි මම මේ කියන්නේ. යන්නේ අනිත්‍ය සංඥාව වඩනකොට තමයි අනිමිත්‍ය චේතෝ අනිත්‍ය සංඥාව බහුලව වඩනකොට අනිමිත්‍ය චේතෝ විමුක්තිය තමයි පහළ වෙන්නේ. එතෙන්දී අනිත්‍ය සංඥාව කිව්වහම අපි ගොඩාක් කල්පනා කරන්න ඕනේ බුද්ධ ශාසනය අනිත්‍ය කියන එක. නැත්නම් මේ කියන දේ කනිත්‍ය දකින්නනේ මම කියන්නේ අපි මේ අපි සාකච්ඡා කරන හැම කල්යාණ මිත්‍රෙක් වගේම දන්නා ඇති. එතකොට එතන තමයි මෙතන මේ බුද්ධ ශාසනය වෙනස් වෙන තැන. ඒ කියන්නේ අපි දකින අනිත්‍ය. සමහරවිට හැමෝගේම ලයින් drop වුණාද? වාගේ ලයින් විතරක් දන්නේ නැහැ කොහොමද? නෑ මම හිතන්නේ කාගේ හරි වීඩියෝ එකක් වන්නුන එක පාට මේකයි. මට හිතෙනවා කොග්ගලගේ මහත්තයා කියලා. මොකද කොග්ගලගේ මහත්තයාගේ වීඩියෝ ඇක්සෙප්ට් කරලා මැසේජ් එකක් ගෲප් කෝල් එකක් ආවද නැත්නම්? ඒක තමයි නේද? ගෲප් කෝල් එකක් ආවද? ආ ආ ආ ඒකෙන් වෙන්නේ නේද? මම ආපහු පාරක් මේ මොනි දැන් ආවේ. ආ ඇත්තටම විසන්දීමක් වුණාම ආව නම් මම දන්නේ නැහැ. මොකද කියලා ඒ ගෲප් කෝල් එකක් ඇවිල්ලා තමයි කනෙක්ට් වෙන්නේ. ඒක තමයි. සංඥාව බහුලව වඩනකොට කියලා තමයි මේ අදහසක් ඒ දැනගෙන කියන විදිහ. ඒ කියන්නේ අනිත්‍ය සංඥා සුව මේ බුද්ධ ශාසනයේ අනිත්‍ය සංඥා මේ කියන දේ කනිච්ච දකිනා නෙවෙයි හේතුන්ගෙන් හටගෙන හේතු නැතුවම නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ පටිච්චසමුප්පාදය කියන්නේ මේ හේතුඵල ධර්මයේ කියන තැන අනිත්‍ය තමයි මෙතනදී දකින්න ඕනේ. එතනදී තමයි අපිට මේ අනිත්‍ය චේතෝ විමුක්තිය කියන ඒ විමුක්ති මුඛය ලඟ වෙන්න පුළුවන් වෙන්නේ. ඒක හොඳ උදාහරණයක් වශයෙන් කියලා කියන්නේ මේ ගහ ඉරුවෙලියක් තියෙන වෙලාවට ඡායාව වැටෙනවා නම් ඡායාවක් නැහැ. ඡායාව අනිත්‍ය දකින්න බෑ කියලා දෙයක් නෙවෙයි. ඡායාවේ අනිත්‍ය දකින්න බෑනේ මෙහෙම හේතුන්ගෙන් හටගන්නේ ඡායාව. එක හේතුවක් හරි හේතු දෙකක් හරි හේතු සියල්ලම හරි නැති වෙනකොට තමයි ඒ ඡායාව නැති වෙන්නේ. අන්න ඒ වගේ අනිත්‍ය කියන තැන ඒ වගේ ගැඹුරු තැනකින් දකින්න වෙලාවට තමයි මේ අනිත්‍ය චේතෝ විමුක්තිය කියන එක උපදවා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ අනාත්ම සංඥාව බහුලව පිටින් සත්‍ය පුත්තිල නැති අනාත්ම භාවයක් තියෙනවා කියනකොට තමයි මේ ශුන්‍යද චේතෝ විමුක්තිය කියන එක ඇති වෙන්නේ. ඒක චේතෝ විමුක්තිය ගැන කතා කරනවා නම් ඒ වගේම දුක්ඛ සංඥාව බහුලව වඩනකොට තමයි අපන්හිත කියන්නේ මේ ආයතන හයම දුකක්. ඒ කියන්නේ මේ පංච උපාදාන සංදේම දුකක් කියන තැන කවදා හරි දවසක අවබෝධ කරගන්න ඒ සංඥාව වඩනකොට බහුලව වඩනකොට තමයි මේ අපන්හිත කියන්නේ මේවයි සතුට වෙන්න තනිහිත. ඒ කියන්නේ මේ සතුට වෙන්න දෙයක් නැහැ. ඇත්තින්ම මේ දුකම තමයි මේ ඉපදෙන්නේ කියලා කවදා හරි දවසක දැනගත්ත කිය දැනගෙන ඉන්නේ කියන්නේ බහුලව වඩනකොට තමයි මේ අපන්හිත චේතුණු සිගෙන විමුක්ති මුඛයට ළඟින් හම්බෙන්නේ. දැනට කියන් තියෙන්නේ ඒ ගැන තමයි. සෙල්වන් සන්නයි තමන්ගේ කියන කෙරෙස් පිළිබඳව කතා කරන නිමිත්තක් කියලා හිතනවා. නමුත් අපි ඉස්සරහට ඒක සාධාරණව විස්තර කරගමු. කොගලගේ මාත්‍යා මත මතකයි සඳහන් කරා එක එක චරිත අනුව මේ ඒ විදිහට චේතෝ විමුක්ති වලට යනවා කියලා මට ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ අදහසක් තියෙනවා. ශ්‍රද්ධා චරිත කියලා අපි කියන ශ්‍රද්ධා චරිතය ශ්‍රද්ධාව අධික වූ පුද්ගලයන්ට මේ අනිමිත්ත චේතෝ විමුක්තිය. ඒ වගේම ප්‍රඥාධික පුද්ගලයන්ට සුඤ්ඤත චේතෝ විමුක්තිය. ඒ වගේම මට මතක හිටියේ සමාධිය අධික පුද්ගලයන්ට අපනිහිත චේතෝ විමුක්තියත් වගේ ලැබෙනවා කියලා මට තුන්වෙනි එක ගැන නම් ඒතරම් මතකයක් නැහැ. කාටවත් මතක නැහැ නම් පසු කතා කරන්න. අදවස් මාසේ ඔබගේ මයික් ෆෝන් උනා කියලා කරන්න. තිරුවන් සරණයි ජයන්ත මහත්තයා. මේ මේ බොහොම හොඳින් සාකච්ඡාවක් විතර අවශ්‍යම කාරණා ඉස්මතු වෙනවා කල්‍යාණ මිත්‍රෙන්ගෙන් අපේ හැමදාමත් කතා කරන හැමදාමත් කතා කරන්නේ අවශ්‍යම දේ තමයි. ඒ අවශ්‍යම දේම නැවත නැවතත් ඉස්මතු වෙනවා. ඉතින් ඒක හොඳයි. විශේෂයෙන්ම දැන් අද දැන් කියුණා මේ වසන්ත මාත්‍යා ඉස්ලාම් පටන් ගත් වෙලින් ඉඳන් හැමෝගෙම මේ අනිත්‍ය ලක්ෂණය බලනවා කියන්නේ මේ ඇති රූපයක විපරිණාමය බලනවා නෙමෙයි හේතුපත් සම්බන්ධ කරගෙන ඇති කර ගන්න අවබෝධයක් කියන දේ. ඒ වගේම අර පංච ආයතනයන්ගෙන් එක් ආයතනයක් මන ආයතනය සමග සම්බන්ධ කරන කාර්ය ගැන අපිට අවබෝධ කර ගන්න පුළුවන් වුණා මෙච්චර වෙලා කේච සාකච්ඡාවෙන්. ඒ වගේම පඤ්ඤාප්ති පිරුණු ලෝකයක් කියන ඒ අවබෝධයට උපකාර වෙන දේවල් කියුණා. ඒ වගේම සංඥාව වරද්දවා ගැනීම නිසා නිමිති පිටවගෙන මේ සංසාර ගමන යන ආකාරය ගැන හැමෝටම ඔලි කියුණා. ඉතින් මේ කෙසේ වෙතත් මේ දේවල් ඔක්කොම නැව විවිධ විවිධ සූත්‍ර ඔස්සේ කියවෙච්චම දේවල් කියවෙනම දේවල්. ඒ නිසා මේ මට හිතුණා මේ අපි මේ තවත් අලුතෙන් ටිකක් මතක් කරගන්න හෝ දැනගන්න සාකච්ඡාව වෙනත් විදිහට යමුද කියලා. වෙනම පැත්තකට හේතුව මේ මොකද අපි සතරගත ධර්මයේ තථාගතයන් වහන්සේ යම් යම් විතර පැහැදිලි කරලා තියෙන දේවල් අපි මේ විශේෂයෙන්ම ධර්ම දස කල්යන මිත්‍ර ඉන්න වෙලාවේ ඒ අයගෙන් ඉස්මතු කරගන්න උත්සාහ කරමු. මෙන්න මේකේ කාරණා දෙක තුන හතරක්ම තියෙනවා මට අහගන්න. මේ ඉන්න වෙලාවත් පොඩ්ඩක් බෙදාගෙන එක කොටසකින් හරි 15 20ක් වගේ වින් කරගෙන කතා කරොත් කියලා. මේ අපි ප්‍රථම ඥානය, ද්විතිය ඥානය, තෘතිය ඥානය, චතුර්ථ ඥානය ගැන අහලා තියෙනවා දන්නවා. එතකොට මේ ප්‍රථම ඥානයත්, ද්විතිය ඥානයත් මේ අපි කියවා විමුක්ති මුකුතුණෙන් එක විමුක්ති මුකුතයකට, තෘතිය ඥානය තවත් විමුක්ති මුකුතයකට, චතුර්ථ ඥානය තවත් විමුක්ති මුකුතයකට සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් ඒක ගැන කතා කරන්න කැමති මම කොහොමද මොකද අපි අද දෙපැත්තම දාන්න නිසා මේ ගැට ගහ ගන්න හේතු හදේ නැහැ පුළුවන්ද කියලා බලන්න. ප්‍රථම අධ්‍යයනය, ද්විතීයික අධ්‍යයනය, අපොණ හේතු විමුක්ෂම කේතත්, තෘතීයික අධ්‍යයනය ශුන්‍යත විමුක්ෂම කේතත්, චතුර්ථ අධ්‍යයනය අනිමිත්ත විමුක්ෂම කේතත් සම්බන්ධයි කියලා දීලා තියෙනවා. ඉතින් ඒ ආකාරයට තව කිහිපයක්වත් තියෙනවා මට අහගන්න. සත්‍ය අධිෂ්ඨාන, ත්‍යාග අධිෂ්ඨාන, ප්‍රඥා දිස්ත්‍රාණ වගේ දේවල්ට සම්බන්ධ කරලා තියෙන මේ තුන. ඉතින් ඒ වගේ විශ්ලේෂණය කරනකොට මම හිතන්නේ අපිට නොදෙක වුණ ප්‍රතිවලට යන්න පුළුවන්. මේ අපිට දන්න පැත්තම ගවසන බව පේන නිසා මම ඇහුවේ. මතකද ඒ නිසා මම මේ ප්‍රශ්නේ ඉස්සෙල්ලා මෙන්නම් මේ ඥාන තුනට හතරට සම්බන්ධ කරලා මේ විමුක්ති මුකු තියෙන පැත්තෙන් පොඩ්ඩක් කතා කරමු. ඥාන වහන්සේ අපිට වෙනත් ආලෝකයක් ලබා ගන්න පුළුවන්ද කියලා. කොහොමද මේ අපි පටන් ගත්තොත් මේ ප්‍රථම ඥානය, ද්විතීයික ඥානය සම්බන්ධ වෙන්නේ අපණීත විමුක්ති මුකේට උනේ කොහොමද? ඒ විදිහට බලවත් තෘතිය ඥානයේ ශුන්‍යත විමුක්ති මුකේට, චතුර්ථ ඥානයේ අනිමිත්ත විමුක්ති මුකේට. ඊළඟ සැරේ ජයන්ත මහත්තයා ඔබතුමා පොඩි ආලෝකයක් ලබා දීලා ඊට පස්සේ කොග්ගලික මහත්තයා ජයම වේ. ඊළඟ සැරේ ඊළඟ මහත්තයා මම ඇත්තටම ඒ ගැන මගේ දැනුම නම් බොහොම අල්පයි. ඇත්තටම මතක තිබුණෙත් නැහැ මේ අතරින් මේ ධානව සම්බන්ධ කරන්න. ඇත්තටම ඒවා ඒ තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මයන් හැටියට දන්නවා මිසක් අපි මේ නොදන්න පැති දෙක නොදන්න දෙවල් නේ. අපි දැන් හැමදාමත් එකතු වෙන කල්යන් මිත්‍ර හින්දා ඒ විදිහට සාකච්ඡාවක් යන් වෙන්නේ නැත්නම් අපි හැමදාම කතා කරලා එකම දේ කතා කරලා අපි ඒ දේ පිළිබඳව ප්‍රඥාවක් නැති බව නම් සත්‍යක්මයි. මේකට කොච්චර කතා කරලා පාඩුවක් නැහැ ඒවා. නමුත් කිසියම් ආකාරයක විදත්තෙක ගන්නපෙ එනිසා අපි මේ උත්සාහ කරමු. අපි කවුරුත් නොදන්නවත් නොදන්නකම ඉඳලා උත්සාහ කරමු. එතකොට ඒක ලක්ෂණක් තියෙයි. නැත්නම් දන්න දෙයක්ම කියනවා වගේනේ. අපි ගෞරවණීය කොබල මහත්තයාට යමු. ප්‍රොෆෙසර් කබුලිනේ අපි පොඩ්ඩක් උත්සාහයක් බලමුද? ප්‍රථම අධ්‍යයනයේ දෙති අධ්‍යයනයේ අප්‍රහිත වීම මොකක්ද? අපි දැන් කවුරුත් දන්නව අප්‍රහිත කිව්වේ මොකද්ද කියලා. ඔබතුමා අපි ලස්සන පැහැදිලි කළා. අපි කවුරුත් මේ ප්‍රණීත දේවල් හොයන්නේ කැමති. හැමදාම අපි මුලින්ම අනිමිත්තෙන් පටන් ගත්තොත් මේ මේ පරිභෝතේජ වායසය ආශිර්වාද දේවල් වලින් හැදිච්ච ගොඩකට අපි මේ නිමිති දාගෙන ඉන්නේ දැන් අපේ ගෙදරනේ. ඒ වගේ හැදිච්ච ගොඩවල් වලින් හැදිච්ච මේ සජීවී විඥානයක් තියෙන 3-4 දෙනෙක් මෙහි ඉන්නවනේ. ඔය අයට නම් දාගෙන තියෙනවා. එක්කෙනෙකුට මාරි කියලා, අනිත් එක්කෙනාට ජේන් කියලා මම දාගෙන දිනවා කියලා හිතමු. එතකොට මේ මාරි ජේන් කියලා දාපු නිසා තමයි මට මේකේ මේ රසය තියෙන්නේ. මාරිගෙන් තමයි මම රස විඳින්නේ. මේ අපි ස්වයංවාසී වචන මේ. ඉනාලං කාමලෝ. ඒ මාරි ගැන හිත හිත මට සතුටු වෙන්න පුළුවන්. මාරි පේන්න නැතත්. එතකොට මේ ප්‍රඥාප්තියත් එක තමයි අපි මේ සතුට කියන එක ගැටගහගෙන තියෙන්නේ අපි. ඇත්තටම තියෙන මේ මස්ලි ගොඩ නෙමෙයි. මගේ තමගේ දුවකව තමගේ දුවගේ නම කියලා හිතන්නේ. ඒ දුව ගැන හිත හිත සතුටු වෙන්නේ දුවගේ නම එක තමයි මේ බැඳීම ගැටුත් තියෙන්නේ. එතකොට අපි කොක්ලේ මහත්තයා ලස්සන පැහැදිලි කරලා දුන්නනේ. ඒ විදිහට මේ නිමිත්තක් ඉඳ තමයි මේ ප්‍රණීත බව ඇතිලා තියෙන්නේ. එතකොට මේ නිමිත්ත කියන එක විඳිනකොට අරගෙ තියෙන ප්‍රණීත බවත් නිමිත්ත කියන එක නැති වෙලා යථාර්ථයෙන් දකින්න ගත්තොත් එහෙම අර ප්‍රණීත බව නැති වෙලා අප්‍රණීත තත්ත්වයේ ඉස්මතු වෙයි කියලා. එතකොට මාද මේ ප්‍රණීත බව තියෙන ඉඳනේ මේ දෙය මම මගේ කියලා අපි අල්ලගෙන බදාගෙන ඉන්න ඔස්සේ තාත්ම ලක්ෂණ ගන්න තත්ත්වෙ තියෙන්නේ. එතකොට මේ ප්‍රණීත බව නැති වෙනකොට ඊගාවට මෙතන තියෙන ශුන්්‍යත භාවයේ ඉස්මතු වෙනවා කියලා ඒ විදිහ තමයි මේ මුකුතුන අපිට උනාසි පැහැදිලි කර දුන්නේ. ඉතින් ඒ කියනකොට ඉතින් මේ නොන්නේ ගමන් මාර්ගය තුළදී ප්‍රථම අධ්‍යයනය කියන්නේ මොකද කියලා අපි දන්නවා, ද්විතීයික අධ්‍යයනය දන්නවා. අපිට පුළුවන් ද බලන්න උත්සාහ කරගන්න සම්බන්ධයක් පෙනෙයිද කියලා. ප්‍රොෆෙසර් කොබ්බලගේ සැලවසන. පෙරවන් සරණයි. සැලවස මහත්මයා ඔතන ටිකක් එහෙමයි මම දන්න ටික මම කියන්නම්. මොකද මම එක ස්වාමීන් වහන්සේලා එක්ක ওই වගේ දේවල් සාකච්ඡා කරනවා, විශේෂයෙන් භාවනා අධ්‍යක්ෂකී වගේ අපිට හොඳයි කියලා හිතන. ඉතින් මට මේ වෙනකොට සාමාන්‍යයෙන් මට දෙකක් ලැබිලා තියෙනවා විශේෂයෙන් ධ්‍යාන සම්බන්ධව. එකක් තමයි මේක මගේ මතයට වඩා මම දැනගත්ත එක කියන්නම්. එතකොට ඔබතුමන්ලාට මම මේක උගව්වක් ප්‍රේමය වෙනසලා බලන්න. එකක් තමයි එකෙනෙ මම ඔය පෙර ධ්‍යාන වඩපු කාලයක් තිබුණා බොහොම ඉස්සර. ඉතින් ඒ හින්දා මට ලොකු විශ්වාසයක් තිබුණා මේ ධ්‍යාන කියන්නේ මේවයි. හැබැයි පස්සේ කාලෙක මට සමහර ස්වාමීන් වහන්සේලාගෙන් අහන්න ලැබුණා අපි ධ්‍යාන කියන ඒවයි ආර්ය මාර්ගයේ තියෙන ධ්‍යානයන් අතර වෙනසක් තියෙනවා කියලා. ඒක විමසලා බලන්න මම ඕන තරම් ඒවයි විතරක කරලා තියෙනවා ඊළඟට වෙලා තියෙනවා. ඉතින් ඒක අපි කල්‍යාණ මිත්‍රයන්ට විදිහට කියලා මම මේ මත ටික කියන්න. ඒක කියන්නේ එතෙන්දී විශේෂයෙන් සඳහන් වුණා අර බුදුදහමක් නැති කාලෙක හරි දහමක් අහලා නැති අයගේ හරි වැඩෙන ධ්‍යාන විශේෂයෙන් අපි ගමු. ආලාර කාලානුත්තරාම බුද්ධ වගේ අය ධ්‍යාන වැඩුවා. අෂ්ට සමාපatti දස්වා වැඩුවා. ඉතියා එක තේරි බලලා කොහේ ඉතියා. එතකොට මේ ධ්‍යානයි ආර්ය මාර්ගය නැත්නම් බුද්ධ ශාසනය මේ ශාසනය තුළ ධ්‍යානයි කියන්නේ එකක්මද දෙකක්මද කියන එකේ මත දෙකේම ඉන්න අය ඉන්නවා. ඉතින් ඒක එක පැත්තක් තමයි මේ එකට හේතුව. දැන් ආර්ය මාර්ගයේ ධ්‍යාන ඉන්නේ දැන් අපි දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය මුල් කරගෙනමයි සම්මා සමාධිය කියන එක එන්නේ. සම්මා දිට්ඨිය නැත්නම් සම්මා සමාධිය එන්න විදියක් නැහැ කියන පැත්තෙන් තමයි අරන්ත්තට කරුණු ගොඩක් වෙලාවට ඉදිරිපත් වෙන්නේ. හැබැයි අපි අර ධ්‍යානාංග විදිහට ගත්තොත් එහෙම දැන් ප්‍රථම ධ්‍යානයේ විතක් විචාර ප්‍රීති සුඛ එකග්ගත කියන ඒ පැත්තෙන් බැලුවොත් මේ අර ධ්‍යානෙත් මේ අංග ටික තියලා තියෙනවා. ධ්‍යානෙත් අංග ටික තියලා තියෙනවා. මේ යම් කිසි සමානකමක් තියෙන හැබැයි වචන වලින් අදහස් කරන දේ එකමද කියන එකේ එකත් හොයලා බලන්න ඕන දෙයක්. ඊළඟට එක සිහි කර ගන්න ඕන මේ විමුක්ති කියන ඒවා මනසේ ගැල සත්‍යයන්. සාමාන්‍ය මට්ටම නෙමෙයි. ඒවා කියලා තත්ත්වයන්. එතකොට මේ ඔය අනිත්‍ය අනිත්‍ය ශුන්‍යත කියන ඒවා මනස ගොඩාක් කියලාද වැටුනහම අත්දකින්න පුළුවන් තත්ත්වයන් කියන එකත් ටිකක් සමට අනුවාදි වෙනවා. ඒක එක කරුණක්. අනිත් කරුණ තමයි විමුක්තිය කියන්නේ නිවන නෙවෙයි කියන එක. ඒකත් මතක තියාගන්නවා. එකද මේක පැහැදිලිව සූත්‍රවල තියෙනවා. දැන් අපි මෙතෙන්දිත් කතා කළා මේවා විමුක්ති ద్వාර. එතනින් නම් දොරටු මිසක් නිවන නෙවෙයි. මේක මේ සූත්‍ර කිහිපකින් මට පෙන්වන්න පුළුවන් එකක් තමයි චුල්ල වේදල්ල සූත්‍රය. අර වේදනා සම්බන්ධව තියාගෙන යන තැන. අනිත් එක තමයි උන්නාබ බ්‍රහ්මන සූත්‍රය. ආයතන වලින් පටන් අරන් මෙන්න දක්වා විතර කරන එක මම ඒක කෙටියෙන් වචන දෙක විතර මතක් කරන්න. උන්නාබ බ්‍රහ්මන සූත්‍රයේ අහන්නේ මේ ඉන්ද්‍රිය පහට පිළිසරණ කවුද? මනස කියන බුදුරජාණන් වහන්සේ විතර දෙනවා. ඊළඟට මනසට පිළිසරණ. පිළිසරණ කියන වචන පාලි වචන කියන්නේ පටිසරණ එක. මනසට පටිසරණ සිහිය කියනවා. සිහියට පටිසරණ මොකක්ද ඇහුවහම විමුක්තිය කියනවා. අනේ විමුක්තිය වචනේ එන තැන. ඊළඟට විමුක්තියට පටිසරණ මොකක්ද කියලා අහනකොට නිවන කියලා සඳහන් වෙනවා. ඒකත් විමුක්තිය වචනේ යෙදෙන හින්දා මම මතක් කළේ. ඒක තියෙන්නේ උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රයේ. ඊළඟට චුල්ල වේදල්ල සූත්‍රයේ කියන වේදනා තුන ගැන අහලා ඔක අනුප්‍රය ගැන අහලා ඊළඟට ඔයි ප්‍රතිභාගය කියන වචනේ තුනක්. එතකොට දුක වේදනාට ප්‍රතිභාගය මොකක්ද? දුක් වේදනා, දුක් වේදනාට ප්‍රතිභාගය සුඛ වේදනාව. ඊළඟට අහනවා දුක්ඛම සුඛ වේදනාවේ ප්‍රතිභාගය. මේකට කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාවේ ප්‍රතිභාගය මොකක්ද? දරුවන් විද්‍යාව කියනවා. විද්‍යාවේ ප්‍රතිභාගය මොකක්ද? දරුවාම ඔන්න මේ වචනේ නෝ විමුක්තිය කියනවා. විමුක්තියේ ප්‍රතිභාගය මොකක්ද? දරුවාම නිවන කියනවා. ඒකට එතනත් පැහැදිලිව මේ විමුක්තියයි නිවනයි දෙකක් විදිහට සඳහන් කරනවා. ඉතින් මේ දෙකේම අපිට ගන්න තව පැත්තක් තමයි නිවනට ආසන්නම එක තමයි විමුක්තිය කියන්නේ. අනිත් ඒවා එක ගොඩක් කලින් ඒවා. හැබැයි විමුක්තිය කියන්නේ නිවනට ආසන්න ස්වභාවයක්. ඒ හින්දා වෙන්න පුළුවන් විමුක්ති ద్వාර කියලා කියන්නේ නිවනට තියෙන දොරවල් වගේ කියලා මේ විමුක්ති. හැබැයි විමුක්තිය කියන්නේ ඒ බොහොම දිනු අවස්ථාවක් කියන එක. ඒක දැන් මම මේ ඔය ඥාන සම්බන්ධව ඉස්සල්වත් මහත්ය ආපු නිසා මේ මම ළඟදිත් මට මතකයි එක්තරා ස්වාමීන් වහන්සේ නම නම කිව්වත් කමන්නේ ඔස්ට්‍රේලියාවේ වැඩ ඉන්න ත්‍ක්කිත ස්වාමීන් වහන්සේ එක්කම තිබුණ සාකච්ඡාව කිහිපයකදී අපි විශේෂයෙන් උන්නාබ බ්‍රහ්මන සූත්‍රයේ විමුක්තිය ගැන කතා කරනකොට මොකක්ද මේ විමුක්තිය කියන එකේදී අපිට අදහස් දෙකක් ආවා. විමුක්තිය කියන එක මම තේරුම් ගත්ත හැටි තමයි කියන්නේ නිදහස් වීම වගේ, නිදීම වගේ. මොනවායින් හරි නිදැන ස්වභාවයක් කියන අර්ථෙන් විමුක්තිය ගන්න පුළුවන්. ඒක නිදහස් වීම. ඒ නිදහස් වීම දැන් අපි ඥානවලට යනකොට යම් කිසි විමුක්තියක් තියෙනවා. මොකද පැහැදිලිවම කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්වම තමයි ඥානකට සමාදින්න පුළුවන්. ඒක සඳහන් වෙනවා විවිච්ඡ කාමේහි, විවිච්ඡ අකුසලේහි ධම්මේ. සංසත්තං පරිචරණ විදිහට සඳහන් වෙනවා. එතකොට ඒ කාමයන්ගෙන් වෙන්වමයි යන්නේ. අකුසල ධර්ම වලින් වෙන්වමයි ඥානයකට සමාදින්න වෙන්නේ. ඒ දෙන්නේ ඒක ඒ පැත්තෙන් ඒ වගේම විමුක්තියක් ඒ තේරුමේම තියනවා. ඥානයක් කියන්නේ එතකොට මේක සාවකාලික ස්වභාවයක්. තව විදිහට කිව්වොත් යටපත් කිරීමේ ස්වභාවයක්. ධ්‍යානෙට සමවැදීලා ඉන්න වෙලාවේ අර කාම කියන එක ළඟට අකුසල ධම්ම කියන එක යටපත් වෙලා ඒකට සමවැදීලා ඉන්න කාලය තුළ. යටපත් වීම කියන්නේ සම්පූර්ණයෙන් අයින් වීම නෙවෙයි. ඒක ධනුසය විදිහට තියෙන්න පුළුවන්. අර සමුච්ඡේද වශයෙන් කඩලා දැමීමක් නෙමෙයි. තව විදිහට කිව්වොත් අර අපි අනිත්‍ය සංඥා විදිහට මතක් කළා. දැන් රූපය ගැන හරි ඕන පංච ප්‍රධානස්කන්ධයටම ගන්න පුළුවන්. ඒක සමුදය බලන්න. සමුදය දැක්ක කෙනාට තමයි මේ සමුදය නැති කිරීමේ හැකියාව තියෙන්නේ. නැත්නම් අපි ඵලය දැක්කෙන් විතරයි මේකෙන් මිදෙන්න උත්සාහ කරන්නේ. ඒක ඒ උත්සාහ කිරීම මම දන්නේ මේ කාමකාරී යටපත් වීමක් විදිහට. අර සමුදය දැක්ක අඳුරගෙන සමුදය නැතිකල ඵලය නැති වෙනවා කියන ධර්මතාවය මේ පටිච්චසමුප්පාදයේ දැකීමක් තුළින් ඒකෙන් අයින් වුණා තායේ මතු නොවන විදිහට මේකෙන් මිදීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊට අමතරව දරුවත්ම හැම දැන් මගේ ප්‍රායෝගිකවත් එකී කයි ධ්‍යාන සම්බන්ධව ඊළඟට අහලා තියෙන ඒවා කයි අතර මූලික ධ්‍යාන ටික මූලික ධ්‍යාන කියලා මම අදහස් කළේ රූපාවචර ධ්‍යාන හතරනේ මුතුමා කතා කළේ ඒ ටික මේ කියන විමුක්ති කියන්නේ අනිත්‍ය අපනිත්‍ය නියත කියන මාතෘකම නෙවෙයි කියන එක තමයි මගේ පෞද්ගලික අදහස. ඒක දැන් මාත්ෘකයක වැරදි වෙන්න පුළුවන්. මේ ඒක යම් කිසි විමුක්තියක් තියනවා. හැබැයි මේ කියන මාතෘකමට කලින් අවස්ථාවක් කියන එක තමයි මගේ දැනට තියෙන අදහස. පෙරවන් සරණයි. ඒ පිළිබඳව සාකච්ඡා කරන්න අවස්ථාවක් තියෙනවා. මට කියන්න තියෙන්නේ මට කලින්ම තේරෙන්නේ ඇයි ඒක දරුවතමාත්මයට මේක සාකච්ඡා කරන්න අවශ්‍ය කියන එක තාම තේරෙන්නේ නැහැ. ඒ නමුත් අපි දැන් අපේ ගුරු සාමාන්‍යයෙන් මත සමාධි විපස්සනා සමාධි වශයෙන් එන තියෙනවා. ඉතින් අපිට ඉතින් ඒ අරමුණු කරන දේ අනුව තමයි ඒක වෙන්නේ. ඉතින් අර අපි දැන් චිත්‍රපටිය බලන්න ගියාම ඒ චිත්‍රපටිය බලලා ඉන්න පුළුවන් නේ මේකෙ තියෙන ටික එහෙම නැත්නම් එතන හරි චිත්‍රපටියක් ඕනේ නැහැ. දැන් ටීවී එකේ පාර්ට් එක බලන ඒ වැඩසටහනක් බලන්න පුළුවන්. ඉන්නේ ඒක පුළුවන්. එහෙම නැත්නම් ඒ කාමිකෙක් නම් ඒක වැඩ කරන්නේ කොහොමද පිටපත් කික් මොනවද ඒව හොයන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ඒ අර ඒක පස්සට ඉතින් ඒ බලන්න ඕන දේ යන තමයි තීරණය වෙන්නේ. ඉතින් ඒ වුණම ධානයකදී ඒ කරන්න පුළුවන් කියලා මා හිතන්නේ. එහෙම ඒ අරමුණු කරගන්න පුළුවන් සමහර විට මට ඇත්තටම දැරසමත් මේක ඉච්චර දෙන්නේ කියලා දැක්කත් තියෙනවා. නමුත් ඒක ඉච්චර ලොකු ප්‍රශ්නයක් නෑනේ. එහෙමයි මට හිතෙන්නේ. එහෙම වුණා කියලා ඒක ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. එහෙම ඒක ඒක කොහොම කියත් එහෙම ඒක මේ අර තියෙන මේ නේද අර කොකුලගේ මාත් නැ කිව්වාගේ අර ඉතින් ධර්මයේ අනුව කරනකොට අර ඒක මේ අර මේ සමාධි tattya දැන් tattya මුල් දැන් අපි කල්පනා කරන ප්‍රථම ධ්‍යාන ද්විතීයික ධ්‍යාන ඒවා මොකද තැන්න ප්‍රයෝජන තුනේ ආම ලෝකේ තියෙන මේ තුත් දෙකේ මේ යා ඒවට ටයිම් නේ නැතමයි බොහෝ වෙලාවට ප්‍රයෝජනවත් වෙන්නේ. ඒකට ඒක ටිකක් හොඳ තැනක් තියෙනවා. ඊට පස්සේ ඒකින් මේ ඉතතෑ ඊට වැඩි සම්ඥායි කියන්නේ ඒක ඒක ඇත්තටම තමයි ගොඩක් තෝත් පස්සේ ඉන්නේ තමයි මොකද කියන්නේ මොකද යටි හැබැයි එහෙම ඇතුළේ දේවල් තියෙන අර අපි කියන්නේ මේවත් මේ තුන් ලෝකෙ තමයි මේ දේවල් කියලා. ඉතින් ඒ තත්ත්වයකදී මේ ඉතින් ඒක මේ දර්ශනා කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් දර්ශනා කරන්න හැකියාවක් තියෙනවා. ඒක ඒ ලයිව් කරන්න බැහැ. එක කරන්න නම් බෑ. ඉතින් ඒක වෙනම කෙරෙන්න ඕනේ. ඒක අපිට ඒක හරියට කියන්න අමාරුයි. දැන් තවත් දේවල් කරන්න. ප්‍රතිවේක්ෂාවකින් තමයි එක්ක අනිමිත්ත සංජයතර ප්‍රණීත වගේ සුඛත් ඒ වගේම අනාත්මතාවයත් සුඛතාවයත් අනාත්මතාවයත් අයිතිකාරයත් බලන එක අනුව තමයි විදර්ශනාව තුළින් එහෙම එකක් වෙනවා කියලා තමයි මම අහලා තියෙන්නේ. ඒ තමයි තේරුම් ගන්න පුළුවන් නැත්නම් දවස් මාසයක් මෙතන පොයින්ට් එකක සලහන් මේකයක් පොඩ්ඩක් මතක් කරගන්න. ඒක තමයි. යන්ත්‍රාත මේකයි මම ඇත්තටම අපි දෙළු මහත්තයා ඇහුවයි කියන එකත් මොකද මේ හැබැයි මට මෙහෙම අදහසක් ආවා පුංචි කාලේ නම් අහලා තියෙනවා අර විහිළුවට වගේ කියන්නේ අර පිපිඤ්ඤා ගැන කතාවක් ලියන්න කිව්වන් පස්සේ ගුරුවරයා ගුරුවරයාට හොන්තම තරහ වෙනවා පිපිඤ්ඤා මොකද පිපිඤ්ඤා ගැන කියන්නේ කැකිලි ගැන කියන්නේ කියලා කියන්නේ ගුරුවරයාට ඒක කොන්ෆිඩන්ස් හින්දා කැකිලි ගැන කියන්නේ කියලා පිපිඤ්ඤා කියනවා මිතර ඕන නැති වහන්න පිපිඤ්ඤා ගැන කතා කරන්න කීකේ බයින්නේ මතකද බලස්සන් රංගපොබ අපි අයිය එහෙම නැ කියනවා ඒ වගේ මේ එහෙම ඒවා තියෙනවා. ඉතින් එතකොට මේ දැන් මෙතෙන්දි මම මේ අහන්නේ ඇහුවේ මේක මේ අපි දැන් මේ දේශනාව මේ සාකච්ඡාව තුළ මම හිතන්නේ අපි මෙතෙන්දම භාවනා කරනවා කියලා. අපි දන්නවා භාවනාව ඒකයන මාර්ගය කියලා එක එක හොඳ ඒකයන නෙමෙයි භාවනාව කළ යුතු දෙයක් භාවනාව කිදී වෙන දෙයක් නෙමෙයි කියන්නේ මේ අපි මේ අපේ තියෙන ශ්‍රුතමය දැනීම වැඩි කරගන්න අපිට යමක් කියවනකොට කිසියම් නොතේරිච්ච දෙයක් තියෙනවා නම් තේරුම් ගන්න ඒ වගේ අර්ථයෙන් කියන්නේ. එතකොට මේ කාරණාව පැහැදිලි වෙනවා නෙති ප්‍රකරණ කියන තමාත්‍යය මේ 177 පිටු බලන ඒ පිටු 177 පිටේ තියෙනවා මේ කාරණාව. ඉතින් මේක මම මිට පෙරත් කිහිපතාවක් මේ මාතෘකාව සාකච්ඡාවට ගත්තා. මේ මාතෘකාව කියලා දාස් කරේ විමුක්ති මුගුතුන ගැන සාකච්ඡාවට අපි අරගෙන තියෙනවා. ස්වාමීන් වහන්සේ දේශනාවට පසු මම මතක ඉඳි 3-7 සැරයක්ම හැමදාම අපි එකිනෙක එක්ක දැන ඉන්නවා ඉතින් එහෙට යන්නේ නැහැ වගේ. ඒ නිසා මට තේරෙන මේ ටික මේ ටිවල් තියෙන දේවල් ඇත්තටම මට තේරෙන්නේ නැති හින්දා තේරුම් ගන්න අහගන්න තමයි මතු කරේ. මොකද මේක පැහැදිලිවම කියනවා ප්‍රථම ඥානෙද්ද ද්විතිය ඥානෙද්ද අපනිහිත විමුක්ති මුඛයයි ත්‍ෘතිය ඥානෙ සොන්නිතා විමුක්ති මුඛයයි චතුත ඥානෙ අනිත්‍ය විමුක්ති මුඛයයි කියලා. මගේ පළවෙනි විශ්වාසය තියෙනවා මේ තථාගතයන් වහන්සේගේ ධර්මයක් කියන එක. මොකද සූත්‍ර පිටකයේ කුද්දකණිකයි තියෙන්නේ. එතකොට මේ විශ්වාසය ඇතුළ මට මේක තේරෙන්නේ නැති නිසා උන්වහන්සේ කිව්වේ යම් කුමක්ද කියලා තේරුම් ගැනීමේ පරමාර්ථයෙන් තමයි යොමු කරන්නේ. මොකද ඔය කොටස් දෙකකට අහලා තිනවා. ධ්‍යාන ගැන අහලා තිනවා, ඥානංගේ රක්ෂණ ගැන අහලා තිනවා, විමුක්ති මුඛ ගැන අහලා තිනවා. දැන් මේක බැඳීම හොයාගන්න තමයි මේ උත්සාහ කරේ. උත්සාහ කරන්නේ. ඉතින් ඒ වගේ තව දේවල් තියෙනවා මට අහගන්න ඕන නම් තව කණිෂු වගේ මේක තව තියෙනවා මේ මාන ප්‍රහාණය ආලේ සමුද්ඝාතනය අප්‍රහිත විමුක්තිය කියලා. අවිද්‍යා ප්‍රහාණය කියන්නේ ශුන්‍යත විමුක්තිය කියලා. ඊගොඩ කියනවා බෞපසමෝ අනිමිත්තං විමුක්ඛ මුඛං කියලා. බෞපසමේ කියන්නේ අනිමිත්ත විමුක්තිය. හොයාගන්න දේවල් තියෙනවා. ඒවා ඉතින් දැනගන්න ඕනද නැද්ද ඔක දැනගත නැහැ කියලා ප්‍රශ්නයක් වෙනවද නැද්ද කියන එක නෙමෙයි. සාකච්ඡා කරන යමු කාණි. ඒකද ඔවා එකක්වත් දැනගන්න ඕනේ නැහැ. ඔක්කොම දැනගන්න මේ නිවන් මාර්ගය ලැබුවා ස්ටැබුලි නේද? නමුත් අපිට මේ මොන හිත තියෙන නිසා දැනගන්න හැකියාවක් තියෙනවා නම් දැනගැනීමේ ප්‍රමාණයෙන් තමයි යමු කරන්නේ. ඉතින් අපි මත්තමට මේක ගොචර වෙන්නේ නැති වෙන්න පුළුවන් අපිට. අපි මොනවද කෞර්ණේ සයන් වාද කියන සම්බන්ධ කරගෙන අහගමු. අපිට තේරෙන්නේ නැත්නම් හොඳයි. දැන් තමයි මේ උතුමද මෙන්න. ඒ ඔයත් එක්කම ඔයගොල්ලන් ඉතුරු ප්‍රශ්න තමයි යමු කරන්නේ. ඒක මාන ප්‍රවාහන ගැන මම කිව්වා. ඊගොඩ තවත් අපි හැමදාම කතා කරලා තියෙනවා මේ අදිෂ්ඨාන ගැන. අදිෂ්ඨාන ගැන අපි හරියට කතා කරලා තියෙනවා. සත්‍ය අදිෂ්ඨානය, ත්‍යාග අදිෂ්ඨානය, ප්‍රඥා අදිෂ්ඨානය ගැන මම හිතන්නේ අපි බොහෝ කතා කරපු මාතෘකාවල් ඒවා. ඒතකොට ඒවත් අපි දන්න දේවල් නේ. ඒකයි විමුක්ක මොකක්ද සම්බන්ධයක් තියෙනවා. ඉතින් හරි ලස්සනයි හොයාගන්න පුළුවන් නම්. සත්‍ය අදිෂ්ඨානයයි ත්‍යාග අදිෂ්ඨානය කියන්නේ අපුණි විමුක්ති මොකේ සම්බන්ධයි. ප්‍රඥා අදිෂ්ඨානය කියන්නේ සොන්නේ තමයි විමුක්ති මොකේ සම්බන්ධයි. උපසමාදිෂ්ඨාන කියන්නේ අනිමිත්ත චේතන විමුක්ති සම්බන්ධයි. ඉතින් දැන් හතර කණි ඉස්ස සමාන්තර දෙට්ටුව එකට සම්බන්ධයි මේක මුලින්ම. ඉතින් ඒ වගේ දේවල් තමයි මේ ටිකක් මනසට එක්සයිස් එකක් හදලා තමයි යොමු කරේ දැන් තවත් මේ ප්‍රශ්නම. අර නැත්නම් අපි අර හැමදාම කීක තියාගෙන යන ටික හැමෝම විවිධ විවිධ පරිකම වලනේ කියනවනේ ඒ නිසා. ඒ සතර ප්‍රතිපදාවන් යටතේ ගත්තාම අපි දන්නවානේ දුක්ඛ ප්‍රතිපදා සංදා විඤ්ඤා දුක්ඛ ප්‍රතිපදා අනිත්‍ය විඤ්ඤා ඊළඟට සුඛ ප්‍රතිපදා සංදා විඤ්ඤා සුඛ ප්‍රතිපදා අනිත්‍ය විඤ්ඤා කියලා කියන්නේ ඔය මේ ප්‍රතිපදාවල් හතරක් කියන සතිය ප්‍රතිපදා සූත්‍ර කියන සූත්‍රේ තමයි ටික සඳහන් වෙන්නේ. ඒතකොට ඒක යටතේ තමයි මේ විදිහට මේක වර්ගීකරණය වෙලා තියෙන්නේ. ඒක අපි මතකයි දේ දවසවල මේ ඒක ඇති දැන් තමයි ඒක හරි දැන් තමයි මට වට ඕනේ දැන් අපි නිකම්ම හිතන්න බැරිද අපි දැන් ප්‍රථම ධානය කියන්නේ අපි දන්නවා විතක් ਵਿਚාර සහිතව නේද ඒක කියන්නේ ධානය එතකොට සීල ධානය කියන විතක් විචාර සහිතව ප්‍රීති සහිතව නේද ඒක මේ අප්‍රණීහෙත කියන මේ මොකක්ද කියන අපි කතා කරා දැන් මේ කොහොම ඒක ගැළපීමක් හොයාගන්න බැරිද එතන අපිට කියන කාරණා ඒක ගැන කතා කරනකොට ඊගවට අපි වෙන පැත්තකින් ආය ආවතෙන් අදිස්ත්‍යන ගැන තීපික ගැන පඤ්ඤා අදිස්ත්‍යන කියන්නේ ශුන්‍යතා විමුක්ති මොකද කියන එක. ඒකත් අපිට ඒ පිළිබඳව මේ ප්‍රඥා අදිස්ත්‍යන කියන තැනට මේ ප්‍රඥා වර්ධනය කරන තැනට එනකොට මේ අනාත්ම ලක්ෂණේ එන අනිත් අනාත්මන් ප්‍රශ්නාවලියට මෙදීම හේතුවෙන් ශුන්‍යතා අත්දකින්නවා කියන වගේ දෙයකට. මට ඕනේ සම්පූර්ණ මේ ආකාරයට අපි අනිකුත් කල්යනා මිස්ටර් මේ වචන ගැන මිදු කරහු නැති අයගේ පවා තමයි සාමාන්‍ය අත්දැකීමෙන් ඒ කියන්නේ හරි කියනකොට දේවල් අර මේක ගල්පගෙන හොයා ගන්න පුළුවන් දෙයක්. ලොකු වචන කොටක හැප්පීමකට වඩා ලොකු වචන කොටකින් පටන් අරගෙන ඒක සම්පද කරගෙන අත්දැකීම ඔබට අත්දැකීම් තියනකින් කතා කරලා යමක් ගන්න පුළුවන් කියලා බලන්නේ මට කොහොමද තිබුණේ. මේ හොඳයි දැන් තමයි උතුම කතා කරගන්න. හොඳයි මම හිතන්නේ එහෙම තමයි දවස් මහත්තයා මේ ඒ අර දැන් අපිත් කලින්තර චරිත ගැන කිව්වනේ ඒ චරිත වලත් යම් කිසි සම්බන්ධයක් මේ කියන විදිහට තියෙනවා කියලා අපිට ඇත්තටම මතක් වෙන්නේ අර කොළම් හතරකට වගේ යනකොට ඒ අර දුක්ඛ පටිපදාව කියන වක්ලාවට සද්ධා චරිත පැත්තට කියලා වගේ එහෙම නිකන් අදහසක් ආවා. ඒ කියන්නේ ඇත්තටම මේ ඒගොල්ලන් ඉන්ද්‍රිය ධර්ම කියන විදිහට හින්දා කියන ශ්‍රද්ධාව මූලික කරගෙන තමයි ඔබ කෙලවට යන්නේ. අපි ප්‍රඥාව මූලික කරගත්ත සත්‍යය ඔබ කෙලවට සුඛාපටි පදාව පැත්තට යනවා කියන වගේ. එහෙම අදහසක් තියෙනවා. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් මම හිතනවා මේක විශේෂයෙන්ම අපි වර්පටි හදාර ලෝණේ කතා කරන්න කියන හිතනවා නැත්නම් අපි එන්නේ නැහැ. නෑ හරි දැනගන්න. සමහරවිට මේ සමහරවිට මම නවත්තුම මම කතා කරා. මොකද අර හැමදාම අපිට එකතු වෙලා එකම දේ කතා කරගෙන ඉන්න පුළුවන් නේ විවිධ විදිහට. ඒ නිසා මම මේ චැලෙන්ජ් එකක්ම තමයි කරන්නේ. මම හිතන්නේ මම ගුරුවරයෙක් නෙවෙයි. නමුත් අර මේ චැලෙන්ජ් කිරීමක් කරාම හොඳයි කට්ටිය. ඊට පස්සේ ඉතින් පොත් බලයි, ඇවිල්ලා බලයි මොකද්ද මේ කිව්වේ, මේ මොනවා කියනවද මන් දන්නේ නැහැ, මං අහලත් නැහැ කියලා හිතයි. ඊතර කියලා බලයි මොනවද මේ කියලා. එතකොට ඒක හොඳයි කියලා හිතනවා. ඉතින් මේ වගේ අපිට ගැලපෙන ප්‍රශ්න තියෙනවා. දැන් මේක අර අපි විමුක්ති මොකද සුණගෙන කියනකොට මේ විමුක්ති මොකද වලින් තමයි මේ අවසානයේ නිර්වාණය අත්දකින්න කියන දේ කිව්වා වගේ මට මතකයි ගෞතම ස්වාමීන් වහන්සේ මේ තුنين එක්කින් කියලා. එතකොට මේ එතකොට මේවා ඥානයන් වලට සම්බන්ධ කරලා තියෙනකොට අපි මට මතක් වෙනවා තවත් ඇංගල්දී ගෞතම ස්වාමීන් වහන්සේලා කියලා තියෙනවා මේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේගේ දේශනාවක මට මතකයි කියනවා මේ ඥානයන්ගෙන් තොර විමුක්ත නිර්වාණයක් ගැන කතා කරන්න බෑ කියලා දැනුවත් වුණොත් නොදැනුවත්. එතකොට එහෙමනම් ඒකත් එක්කත් මේක ගලපෙනවා තියෙනවා මේ මොකක් තුනම මේ ධානයන් වලට සම්බන්ධයි. ඒ වගේම මේ ධාන තවත් තැන් වල අපි දැහැලා තියෙනවා මේ ධාන සියල්ලම වඩා නෝ නැහැ කෙනෙකු විමුක්තිය ගන්න කියලා. ඒකත් මේකට ගැලපෙනවා එහෙනම්. ප්‍රථම ධානය දෙති ධානයෙන්ම තියෙනවා මේ විමුක්තියක්. ඉතින් හයන් නැතුව. ඒ වගේ ගැලපෙන මොන මේවල තුල තියෙනවා කියලා මට හිතෙනවා. නමුත් ඕවට කතා තර්ක කරන්න පුළුවන් يعني ඉතින් කියන්න පුළුවන් ආ ධාන නැතුව මම ඉතින් ඒවා දෙපැත්තට කොහොමද දන්නේ මම අර කිව්වේ අහලා තියෙන දේ කොහොමද නේද හොඳටම මේ කන්ට්‍රෝවර්ෂල් කියලා දන්නවා මේ විශේෂයෙන්ම ධානයන්ගෙන් තොරව විමුක්තිය බැරිද පුළුවන් කියන ප්‍රශ්නවත් කියතෙන් දැන් ඕනේ නැහැ ඒක නිකන් ප්‍රැක්ටිස් එකකට ඉන්න පාද ඒක ගෞරවණීය ස්වාමීන් වහන්සේ කියන නම නම කියලා ඔව් කතා කරන්න කොහොමද ඔව් මට ටිකක් අවසරස කියන්න ඕනේ ඔව් මම ඉවරනේ හැලෝ මම ඉවරනකන් හිටියොත් හොඳයි නේද මම කිව්වේ කිව්වේ මම කිව්වේ ඒක ගෞරවණීය ස්වාමීන් වහන්සේගේ නමම මතක් කර කිව්වේ ඒක මොකද අපි උන්වහන්සේ ආදි දෙන ඒ වගේ එකක් නෙමෙයි මට මේ මේ වචන දෙක තුනෙන් මම ඉස්මතු ගන්න උත්සාහ කරේ අනිත් ඔබවන් මොනවද ඒක කියන්න යනවා කියලා ඒකෙන් කතා කරලා දැන් එපා ධානයන් නොවලද විමුක්ෂයකද යන්නේ ඒක හින්න එපා නම මම හිතා අපි ඉවිනිය හෙච්ච දේවල් වලට මෙතන සමාන්තර බවක් තියෙනවා නේද කියලා වගේ ඉතින් කිසි වෙලාවත් ඒක නෙමෙයි ප්‍රශ්නේ වුණකම කිව්වේ මේ අර මේ දෙපැත්තෙන් දැනගත්ත දේවල් සම්බන්ධ කරගෙන සමහරවිට මම අද මේ කතාන පිළිබඳ හදලා මේක කන්ට්‍රෝවර්ෂල් දෙයක් ඉදිරිපත් කරා වගේ කියලා හිතනවට නමුත් මොකද වුණ කවුනා තිබුණේ අර හැමෝම වල දන්න දේම හැමදාම සීකින් දන්නවට වඩා වෙනත් පැත්තකට යොමු කරන්නේ හොඳයි කොකේජි මහත්මයා ඔක්කොම දෙන්න ඔව් දරුවර්තන්තේ මට දෙන්නේ දැන් අපි අර මාර ඉස්සෙල්ලත් මට කීපයක් තියෙනවා කියලා පටන් ගත්තත් ඒකයි මොකද මාත් ඉස්සර හිතන් හිටියා මේ ධ්‍යාන කියන්නේ එකම දෙයක් කියලා හැබැයි දැන් ඔබතුමා පෙන්නපු තැන මම දකිනවා වෙන ත්‍රිපකරණේ එහෙම කියපු තැන ඒව තමයි මේ ශාසනයේ ධ්‍යාන දෙන්නේ. ඒකට ඒක අපි අර සාමාන්‍යයෙන් කතා කරන අර ධ්‍යානාංග ටිකෙන් විතරක් කතා කරන එක එහෙම නැත්නම් සමාධියකින් ලැබෙන ධ්‍යාන කියන එකට වඩා ගැඹුරක් තියෙනවා. ඒ වචනත් එක්ක බලුවාමම මේක ආර්ය මාර්ගයේ වැඩිමත් තුල එන ධ්‍යාන ස්වභාවයක් තියෙනවා. ඒකට ඒකේ ඔය විදිහට ඒක පැහැදිලි කිරීම මම හිතනවා නිවැරදි කියලා. හැබැයි අපි අර ධ්‍යාන කියන වචනේ පොදුව අරගෙන කතා කරන්න ගියොත් දැන් අන්‍ය ශාසන වලටත් තර්ක කරන්න එහෙම නැත්නම් තර්ක කිරීමක් පැත්තකදී අනිමිත්තෙන් පටන් ගන්නේ ඒ නිසා බොහෝතුම බොහෝම ලස්සනට අපිට ඒක ඉස්සෙල්ලා මුලින්ම කියලා දෙනවා මට ඒකට හරි සතුටක් ඇතුණා එහෙනම් මේ අපේ සතගත ධර්මයේ කියවන ධ්‍යාන ගැනමයි මේ කියන්නේ එහෙමනම් ඒ නිසාමයි අපි මේ උන්වහන්සේ මොකද්ද මේ ශ්‍රී මුඛයෙන් දේශනා කළේ මොකද්ද මේ විමුක්ති මුඛයේ ප්‍රථම ධ්‍යානයේ ද්විතීයි ධ්‍යානයේ සම්බන්ධ කලේ කොහොමද කියන දේ ගැන අපිට කුංචි හරි එළියක් ලබා ගන්න පුළුවන් නම් මේ කල්යනාත්මකින් කියන හින්දා මම මේ ප්‍රශ්නේ මුකන්නේ අනේ සමායන කෝපිලි මහත්මයා මම නැවත සම්මේ කරාට දැන් ඔබතුමාට පේනවනේ ප්‍රශ්නේ සහ ඒ ගැඹුර ඒ නිසා අපිට පොඩි ආලෝකයක් ලබා දෙන්න හිතන්න පුළුවන් අපිට මේ කොහොමද අපනිය විමුක්තියට ප්‍රථම ඥාන විද්‍යාවෙන් සම්බන්ධ වෙන්නේ කියලා පොඩ්ඩ හිතේ හිතලා කියන්න. ඔව් ඒකේ මම දකින්නේ දැන් ආර්ය මාර්ගයේ තියෙන ඥානවලට එන්න නම් අනිවාර්යෙන් සම්මාදිට්ඨිය පිටරගත යුතුමයි. මේකට නම් ලෞකික සම්මාදිට්ඨිය නෙමෙයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන එක. චතුප්පත්‍ය සම්මාදිට්ඨිය නැත්නම් ප්‍රතිසම්පාදි කියන ඒ දක්ෂණ දැක්මයි. ඒක නැතුවත් සමාධි ඥාන වඩන්න පුළුවන්. එතෙන්දී මේ ඔය ශූන්‍යතා එක වරද්ද ගන්නවා කියන අතර පටලවා ගන්න කපිය අධ්‍යක්ෂින් තුලින් එනවා. ඒකට එක හේතුවක් තමයි ධ්‍යාන වඩපුවා ඉන්නවනම් මේ අධ්‍යක්ෂින් නැති මේ විශේෂයෙන් අරූපාවචර ධ්‍යානවලදී තියනවා දැන් ආකාස සංඥායතනින් පස්සේ යන ආකින් සංඥායතන. එතන ඒ එතන එහාට ටික කොම එහෙමයි ඒ වයිදී අර නප්තිකින්චි කිසිවක් නැත කියන එක මෙනෙහි කිරීම තුළින් අපි දකිනවා ශූන්‍යතාවය. ඒක ඇත්තටම දකින්න පුළුවන් දෙයක්. එතකොට ඔය ගැටලුව තවත් ගැඹුරට එනවා. මේ කියන්නේ අර හේතු විමුක්තිද? ඒකට ඒ නිසාම හිතන්න පුළුවන් ඒ කාලේ ගොඩක් අය රහත් වුණා කියලා නැවතිලා හිටිය තැන් මේවා. ඒසෙන් අරත් මම මතක් කළේ ආලාර කාලාම එහෙම ඉතින් ඉතී ඒක තමයි කෙලවර. ඉතින් ඊවයිදී ඇත්තටම ඒගොල්ලෝ විතරන්නේ නෑ අපිත් ඔතෙන්ට අහු වෙන්න පුළුවන්. හේතුව තමයි පිට සමාධි කරගෙන සමහර විට නොදැනුවත්වම ඒ ධ්‍යාන මට්ටම් වලට වැදෙනවා මේ ගොඩක් වෙලා ඉන්නකොට නැත්නම් තමයි සමාධිය දිනු වෙනකොට. ඒ නිසා තමයි මේ සමම මෙන්න මේ වගේ දේවල් කියලා තියෙනවනේ කියන එක පොඩ්ඩක් ඇත්තක හරි උලින් තියෙන එක දැනට අපරිතව හරියට මොකද්ද කියලා මේක තේරෙන්න පුළුවන්. අර ඒ වගේ සත්‍යයකට පත් වුණත් ආපහු එතනින් ඉර නොවි තව එහාට යන්න මේ දෙයක් තියෙනවනේ කියන පැත්ත තේරුම් ගන්න උදව් වෙනවා. ඒකට මේ ආර්ය මාර්ගයේ ධ්‍යාන මනාය මතක් කරනවා. සාමාන්‍යයෙන් අපි හිත එකඟ කරගෙන ගිහිල්ලා එන ධ්‍යාන ඊ අතර පැහැදිලි වෙනසක් තියෙනවා කියන එකත් පොඩ්ඩක් ඔලුවේ තියාගත්තොත් හොඳයි. ඉතින් මම දවසට දෙනවා නම් මම මේකේ ආයේ තව පොඩ්ඩක් අපි දැන් වචන ගොඩක් කතා කර කර ඉන්නවට වඩා මේක ප්‍රායෝගික පැත්තට යන්න මේ අනිමිත්ත එකේ තව මම පොඩි විනාඩි දෙක තුනක් කරන් පොඩි විස්තර කරන්න ඒකත් අපිට අදහස් ගන්න පුළුවන්. ඒකනේ අනිමිත්ත කියන එකේ දැන් ජල අවබෝධයක් නැති නැති ස්වභාවයක් අනිත්. ඒකට මේ නිමිත්ත කියන එක තව ටිකක් අපි තේරුම් ගත්තොත් හොඳයි. මොකද නිමිති සකස් වෙන ගතිය දුරු කිරීම තුළින් මේ අනිමිත්ත පැත්තකට යන්න වෙන්නේ. එහෙනම් මේ නිමිත්ත කියන එක ටිකක් අඳුරගත්තොත් අපිට ඒක පහසුවක් නැත්නම් මාර්ගයේ වටහා ගැනීමට උදව්වක් වෙන්න පුළුවන් කියලා හිතන එක මම තව පොඩි දෙයක් මතක් කරන්නම්. දැන් අපේ නිමිත්තක් සකස් වෙන්නේ ඒක දෙන්නේ අර පැහැදිලිව තියනනේ ඇහෙන් රූප දැකලා නිමිති සකස් වෙනවා, ගණෙන් ශබ්දාල නිමිති සකස් වෙනවා. ඒක තමයි සාමාන්‍ය කෙනාගේ තත්ත්වය කියලා. ඒකට අපි මේ නිමිත්තක් සකස් කරපු ගමන් සිද්ධ වෙන දේවල් ටිකක් තියෙනවා. ඒක ආයෙත්ම අත්දකින්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ඇහෙන් දැකලා ඉදියේ දෙයකට සම්බන්ධ කරපු ගමන් අන්න නිමිත්තක් තියෙනවා. කණෙන් අහලා බාහිර දෙයකට සම්බන්ධ කරපු ගමන් නිමිත්තක් තියෙනවා. එහෙම සම්බන්ධ නොකළොත් ඔබ අපි අර මතක හිටින ගතියකට එන්නේ නැහැ. ඒක මම උපමාවක් පෙන්නන්නේ. අපි අර දැන් ඉන්නේත් එක්ක ඒක අපිට ඔච්චර මතක හිටින්නේ නැහැ. ඒක අපි බාහිර දෙයකට ඒ සම්බන්ධ කරලා බාර ගන්නෑ. අවදි වුණහන් එළියෙන් හොයන්න යන්නේ මේක කෝකෝ කියලා. මොකද හීනයක් බව දැනගත්තු ගමන් ඒ නිති බවට පත් වීම තුළ සිද්ධ වෙන කරුණක් තමයි අපි දැන් ආයතනයක් පාවිච්චි කරන බැහැන්ද කරලා හරි කණෙන් අහලා හරි මම අර කණෙන් අහන එක තමයි ගොඩක් තේරුම් ගන්න පාසු ඉඳගන්නේ ඕන ආයතනයකට මේක පොදුයි. දැන් අපි කණෙන් ශබ්දයක් අහලා මේ ශබ්දය ආවේ මේ රූපෙන් කියලා රූපයක් ඔකට සම්බන්ධ කරනවා. එක එකකොට අපි විශ්වාස කරන්නේ එළියේ තියෙන රූපයක් විදිහට. දැන් කාර් එකක ශබ්දයක් ඇහෙනකොට අන්න කාර් එකක් කියලා කාර් එකට එළියේ තියෙන කාර් එකට ඔබ සම්බන්ධ කරලා ඉවරයි. එතකොට ඔන්නඔක කිරීම තුළ අපි නොදැනුවත්වම වෙන සිද්ධි ටිකක් තියෙනවා. එකක් තමයි මේ අනෙන් ආපු සංඥාව මත තමයි දැන් නිමිත්ත හැදුනේ. නිමිත්ත හැදුනහම අපිට ඕක ආයෙත් දකින්න පුළුවන් කණෙන් විතරක් නෙමෙයි කියන ගතියකට එනවා. ඒ කියන්නේ මේ සත්‍යය ඇහිලා දැනගත්තු කාර්යක අපිට ඕන ඇහෙන් දකින්න පුළුවන්. ඕන අපින් අල්ලලා බලන්න පුළුවන්. ඒ කියන්නේ වෙන ආයතන වලින් අත් දකින්න පුළුවන් මට්ටමකට සත්‍යකරණ ස්වභාවයක් තියෙනවා. ඒ නිමිත්ත කියන එකේ තියෙනවා මේ ආයතන හයෙන්ම අත්දැකීම හැකියාවක්. මොකද තමයි ආයතන හැදෙට ගැලුවා කියන්නේ. දැන් නිමිත්තකට පත් වෙන කලින් කියන්නේ අපිට ඒ ආයතනකින් ආපු සංඥාවක් විතරයි. දැන් ශබ්ද සංඥාව කියලා උදාහරණයක් ගත්තොත් ශබ්ද සංඥාව ආයේ අත්දකිනවා නම් අපි හිතමු මොනිකම පුළුවන් කියලා. පුළුවන් නම් පුළුවන් කණෙන් විතරමයි. ඇහෙන් අත්දැකීම හැකියාවක් නැහැ. නාසෙන් අත්දැකීම හැකියාවක් නැහැ. අන්න එතකොට තේරුම් ගන්න ඒක අර ඉතුරු කරගන්න නිමිති බවට පත් වෙලා නැහැ කියන එක. ඒක නිමිත්තක් හැදුනද කියලා අඳුරගන්න තව විදිහක් තමයි. ඒක වෙන ඕන ආයතනකින් මේක අපිට සිද්ධස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි දැන් මම අර නෙළුම් මල කියනකොට මොකද්ද ස්වභාවයක් දැන් සිහි උනේ. නිමිත්ත දැන් ඒ අහනපත් දෙකෙන් මේක මතු කරගන්න අපිට වදක් අවුත් ඇති යෝගමතු කරගන්න. නැත්නම් මේ නෙළු පෙත්තක් අත ගෑම තුළ අපිට අර ඔක්කොම තියෙන ඒ නිමිත්ත ගන්න පුළුවන්. මොන ඔහම ලක්ෂණයක් තියෙනවා මේ නිමිති කියන එකේ. ඒකට තමන්ට නිකන් අර දලා අදහසක් ගන්න පුළුවන්. يعني හෙන්දකලා නිමිත්තක් හදුවද, කණින් අහලා නිමිත්තක් හදුවද කියන එක මම හිතනවා මේ මේකත් ඒකත් මේ අර ප්‍රායෝගික මාර්ගයක් වඩනකොට උපකාරයක් වෙයි කියලා. විමුක්ති මොකෝටි යන්න පුළුවන්. එහෙමනම් ඒ තුලින් යන ධ්‍යානයන් ගැන තමයි මේ කියන්නේ කියන කාරණාවත් නැවතත් ඔබතුමාට ඉස්මතු කරලා ඒකත් බොහොම වටිනවා. ඉතින් මට හිතෙනවා දැන් අපිට ආනුකත් ලැබෙනවා කියලා මේ තෝරාගත් යොමු ගැන කතා කරන්නේ. ඉතින් දැන් තමයි අපි අනිත් කැලෙන්ඩරේට යොමු තවදුරටත් අනිත්යට මේ කාරණාවන් ගැන කියන්නේ මේ දැන් ඉන්න තැන පිළිබඳව යම් සිය අදහසක් තියෙනවා නේද ඉස්සත් ගන්න. සාගත විමුක්ත කරන කිව නම් කියන්නේ නේද? ඔව්. අපි සාගත විමුක්ත කරමු කලින් කියන අද සාකච්ඡා කරපු කොටස සම්බන්ධයෙන් විශේෂයෙන්ම අවසානයේදී අපි මේ විමුක්ෂ මොකයි වගේම ඥානයන් සම්බන්ධව කතා කරලා සමාධි සුතමේ ඥානයේ කොමනක් වෙන්න පුළුවන් සමාජ අධ්‍යක්ෂින් වලින් වෙන්න පුළුවන් කොහොම නමුත් මම ගෞරවයෙන් ආරාධනා කරනවා කල්‍යාණ මිත්‍රයන් එකතු වෙන්න කියලා අදහස් බෙදා ගන්න අපි දහම් දැනුව බෙදා ගන්න සිරුවන් කරන්න. මහත්තයා දෝන මාත්මයාගේ නම කියන්න වෙනා නමට මොකද මම දන්න තරමින් ඔබතුමාට ධ්‍යාන සම්බන්ධයෙන් යම් කිසි දෙයක් කියන්න අවස්ථාවක් තියෙනවා දෝන මාත්මයා කෙරුවන් සරණ. කෙරුවන් සරණයි මොනිතර මගේ දැන් අල්පයි එහෙමද මේ කුකල වහන්සේ කියපු දේ වැදවල ඉන්න සමහර කරුණු මම ඒකට පරිපාලනය කියන චූටි කරුණු මම කියන්න මේක මම අදහසක් විතරයි. මේකෙදිත් මම හිතාගත්තේ අපි ආර්ය මාර්ගයේ තියෙන ධ්‍යානවල තියෙන වෙනස තමයි අර ධ්‍යානයක සමාන නැහැ කියන එක මෙතනදී ඒගොල්ලෝ දැනගෙන හිටියේ නැහැ කියන එකයි මේ මොකක්ද නිසා කියන එක දැන් පරිඋත්ථාන මන්ත්‍රණය කෙලෙස් වීතිකම් මන්ත්‍රණය කෙලෙස් ඒක නතර කරගන්න පුළුවන් වුණාට අනුසෙන් මන්ත්‍රණය කෙලෙස් ඒක නතර කරගන්න විදිහ ඒගොල්ලෝ දැනගෙන හිටියේ නැහැ කියන එක දැන් අපි සීලයක් රැක්කාම ඒක පරිඋත්ථානේ මේ වීතිකම් මන්ත්‍රණය කෙලෙස් නතර වෙනවා ධ්‍යානවලට ගියාම පරිඋත්ථාන මන්ත්‍රණය කෙලෙස් නතර වෙනවා. ඉතින් ඒගොල්ලොත් ඒක තමයි විමුක්ති මුඛ කැටේ ගොඩක් ඉතින් එතනදී බුදුහාමුදුරු දෙන්න කිව්වා ඒ කියන්නේ මේ කියලා තේරුම් ගත්තෙත් මම හිතන හැටියට ඒකෙන් අර අනුශේධ අතර වෙන වීමක් වෙන්නේ නැහැ කියන එකක් තමයි මට තේරුනේ. ධානවලදී ඒගොල්ලෝ දැනගෙන හිටියා මේක නිංචි ලෝකයේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ දැනගෙන නිංචි ලෝකයේ කියන එක දුක කියන එක මොකක් හරි තේරුම් ගන්න හිටියා. ඒක තමයි ඒගොල්ලෝ ධාන වලට ඒ වගේ තැන්වලට ගිහින් ඒගොල්ලන්ට තේරුම් ඒගොල්ලන්ට දැනගෙන කියන එකම දේ තමයි ඒකේ නිසා මොකද කියන එක ආදී තමයි මොකද විසඳුම කියන එක. ඒකින් අර මොතනදී ධාන මර ධාන සම්බන්ධ කරගන්න පුළුවන් අපිට ඕන නම් ඒ මාර්ගය ප්‍රථම ධානයේදී ඒ දෙවි ධානයේ මෙනි ධානය හතර ධානයේ වගේ අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න දේසි නිසා ඒ ධාන ධාන වලින් පාස්වර්ඩ් වලදී ඒ මොක්ෂ මොකද කියන එක සමහර දෙනෙක් තේරුනේ. අර ප්‍රථම ධානයේ වලා මේ ප්‍රථම ධානයේ දුක මේ හරහා යන්න පුළුවන්කම දී පහසුවේ මේ හතර ධානයේදී අනාත්මෙන් හරහා යන්න පුළුවන් කියන අනාත්මය හරහා අරූප ධාන වලින් යන්න පුළුවන්කම දී ඒක අර ඒක මොක්ෂ මුඛයේ තේ ඒක පාපක වෙන වෙනවා මිස ඒක ඒක විතරක් ඒ පාපක වෙන්නේ නැහැ කියන එකයි මගේ අදහස. ඒ කියන්නේ ප්‍රථම මේ දිරුක් මාන කිව්වක ප්‍රථම ධ්‍යානෙ හෝ දෙවන ධ්‍යානෙ හෝ තුන්වෙනි ධ්‍යානෙ කියන එක නෙමෙයි. ඒක අර උත්තර මාර්ගයේ කියලා නතර වෙන තනන්නේ ඕතනදී විදර්ශනාව කියන එක පටන් ගන්න බුද්ධ ධර්මයේ විතර. ඒක බුද්ධ ධර්මයේ විදර්ශනාව පටන් ගන්න තැනක අපිට මේ එතනට එනකොට ප්‍රථම ධානයේ දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ කිටියත් අපි විදර්ශනාවක් කරන්න බෑ. ධානයේ ඉඳගෙන විදර්ශනාවක් කරන්න බෑ. ධානයේ ඉඳියට එන්න වෙනවා. මේ විදර්ශනාව කරලා මාර්ගාංගයක් යනකොට එනකොට විදර්ශනාවක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ මාර්ගය එනකොට අපි ධාන විදර්ශනා කරන එකකින් නෙමෙයිනේ අපිට මේ නිවන අවබෝධ වෙන්නේ නිවන හපෙන්නේ. එතකොට නිවන මේ මාර්ගය විතරද විදර්ශනාවකුත් නැහැ බලුත් කියන්නේ. එතකොට ඒ කියන්නේ මේ ධානයේ දැන් විදර්ශනාවට කිහිල්ලා ඒකත් එහා තම මෙයන මෙතනත් තම මෙතන කියන්නේ පොකල මහත්තයා කිව්වා මේක ඒක අනේකන පස්සේ තියෙන තැනක් කියන එක. අර අපි අසල පටන් ගන්න තමයි ඔය ධ්‍යාන කියන එක අපි සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ දර්ශනාන කියලා මේක මාර්ග හිතකට ඇති වෙන තැනක් වෙන්න කියලා තමයි මේ සඳහන් වෙන්නේ. අර නිමිතිතුණත් මගේ චුට්ටි අද සූර්යදාසත් කියන නිමිත්ත කියන එකේදී අර ඝන සංඥාව නිමිත්ත කියන එක නෙමෙයි. දැන් බුදු කෙනෙක් වුණත් තමන්ගේ අමාවතක මේ අර කුරම්ම අම්මා කියන තාත්තා කියන එක මේ සංඥාව ගන්නවා. ගන්නේ නැතුව නෙමෙයි නිමිත්ත ගන්නේ නැත්නම් ඒක ඒ දේවල් කරන්න බැහැනේ. රාහුල් කුමාර කියන නිමිති ගන්නවා. ඒක අර රාගාදි කෙලෙස්වලි ඒ නැවත සංස්කාරම් හදෙන්නේ නැහැ චේතනාවල් ඒගොල්ලන්ගේ චේතනාවල්. නැත්නම් චේතනාවක් නැහැ. නැතුව නිහින නෙමෙයි චේතනාව කියන එක තියෙනවා. ඒකට රාගාදි කෙලෙස් නැති නිසා තමයි දුරු කළා නිසා ඒ අර ඒ නිමිති මම හිතන්නේ මගේ අදහස තමයි. ඒ නිමිති ගැට ගහන්නේ නැත්නම් දැන් අම්මව සාර්ථකලා ඒ සම්පා ඝන සංඥාවේ තියෙන නිමිත්ත ගන්නෙ නැහැ කියන එක මෙමෙන් කියන්නේ ඔය එක්ක අදහස තමයි මට තේරුම් ගන්න මා දෙවස්සක්. ඔව් සරලව තමයි බ්‍රහ්මාත්‍ය කරගන්න නැති එක කියලා හිතලා බලන්න මාත් ඒකද සඳහන් කරේ. ඒක තමයි දැනට මම මතක් කරගත්තේ. ඒකත් එක්කම මට මතක් වෙච්ච දෙයක් තමයි අපි මෙතන විමුක්ෂ මුඛ කිව්වහම දැන් අපි මාර්ග ගැන කතා කරා. ඒකට ඇත්තම මේ මෙතන විමුක්ෂ අපනිහිත චේතෝ විමුක්තිය කියන එක එහෙමනම් මේ ධර්ම මාර්ගයේ හතර පාරක් නැත්නම් අපි හිතමු මේ චේතෝ විමුක්තිය කියන එක මේ අපි ගන්නවා දැන් අපහිත ශුන්‍යතා අනිත්‍ය කියන තුන ඒ මාර්ග ඵලයන් වලදී ඇති වෙනවා කියන්නේ මේ අවසාන ප්‍රතිපදේදී මේ රහත්ත්වයට පස්සේදී වෙන දෙයක් පමණක් නෙවෙයි. නමුත් මේ ඒ කරා යන ගමනේ අතරමඟදී මාර්ග ඵල ලැබීමත් සමග සිද්ධ වෙන එකක් අවස්ථාව අනුකූලව සිද්ධ වෙන දෙයක් කියන එකත් මම හිතලා ප්‍රෝමාත්මයක් එක්ක දෙමුත් තාලික පැහැදිලි වුණා. ඒ ගැන පොඩ්ඩක් අැතර මම කවති ගොගල්ගේ මහත්මයාගෙන් අදහසක් ගන්න මට තීතනේ ඒ විදිහටයි කොහොමද ගොගල්ගේ මහත්මයා ඔබතුමා අදහස් ගන්න කියන වොඩක් ෆයිල් එක කළ දෙන්න දේවල්. පෙරවන් සරණයි ප්‍රථමා අන්තිමට කිසි මාර්ග සිත් පලති ගැන නම් මම එච්චර කතා කරන්න කැමති නෑ. මොකද ඒක මට දැනට වෙන අදහසක් තියෙන හින්දා මම ඒ උනාට අර පඤ්ඤාව විතරක්ද මොකක්ද කියන එක අපි ආයේ මේ මම පොඩි ප්‍රායෝගික පැත්තෙන් ටිකක් කතා කරන්නම්. මේ අර නිමිත්තේ තියෙන ලක්ෂණ වලින් මේ ඥාති තුනන් නිත්‍ය පනිත පුඤ්ඤත කියන පැත්තක් දැකීමේ හැකියාව මොකක්ද කියන එක මේ දරුවත්තනාඥන්ත අර පොඩ්ඩක් මතු කරපු හින්දා දැන් ඒක මොන විදිහට වර්ග කළත් අපිට මෙන්න මේ විදිහේ දැක්මක් ඇති කරගන්න පුළුවන්. මෙන්න මේ නිත්‍ය කියන එක තන අනිත්‍ය පැත්ත මොකද්ද, දුක්ඛ පැත්ත මොකද්ද, ශුන්‍ය පැත්ත මොකද්ද කියලා දල අදහසක් නේක මගේ අදහසක් විතරයි. මේ මන් දකින්නේ මේකේ නිමිත්ත කියන එක මම හිතන්නේ හැමෝටම පැහැදිලි යති මොකද්ද මේ කියලා. එහෙන් දැකලා නිමිති ඉති කරනවා. කණෙන් අහලා නිමිති ඉතුරු කරනවා කියන ඒක ආයතන ආයතන දාලා බලන්න පුළුවන් නිමිත්තක් ඉතුරුනාද නැද්ද කියලා තමයි. ඒතරේ නිමිත්තේ ලක්ෂණයක් බලන හැටි මම කිව්වා අසන ආයතන හැම ගැට ගැහිලා තියෙනවා. එතකොට ඒ මට්ටමට ආවොත් මුලා වෙලා ඉවරයි කියන එක අපිට පිළිගන්න වෙනවා. ඒ ආයතන ගැට ගැසීම සිද්ධ වුණ නිසා ඒ මුලා වුණ එකේ තියෙන ඒ මුලාවෙන් මිදෙන්න ක්‍රම තුනක් තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක මම දකින්නේ. එතකොට ඒකේ අනිත්‍යෙන් කොහමද මොකක්ද මිදෙන මුලාව එතන මම දැන් අර අනිත්‍ය සංඥාව මම පෙන්වන්නේ අර ලෝකෝත්තර දර්ශනයේ අනිත්‍ය සංඥාව දකින්නේ නැහැ. ඒ කියන්නේ ඔය තියෙන දේ වෙනස් වෙන කතාවට වඩා රූපයි රූපස්ස සංගේ රූපස්ස සංගමෝ කියන පැත්තෙන් වැඩෙන අනිත්‍ය සංඥා තමයි. එතකොට දැන් මේ නිමිත්ත අපි සිහි කරන්නේ එළිය දෙයකට සම්බන්ධ කරලාමයි. මුලා වුණා මනස. අනිත්‍ය සතිය වැඩි වීමෙන් ඕක කැඩෙන්න ඕනේ. මුලාව කැඩෙන්න ඕනේ. එතකොට දැන් එතන අපි මුලා වුණා නම් තේරුම් ගන්න ඒක විච්ඡ සංඥාවකින් අරගෙන තමයි සම්බන්ධ කරන්නේ. කියන්නේ මොහොතකට හරි පවතින දෙයකට තමයි අපි මේක මේ හිතට පේන ස්වභාවය සම්බන්ධ කිරීමක් කරලා. එතකොට මේ දැන් හිතට පේනමත් තම අවශ්‍ය නම් ඒ සංඥාව කියලා ගන්න පුළුවන්. මම දැන් මේ වචනේ තේරුම එකද කියලා කොහොම හරි ඒ ස්වභාවය අපි මොනවායින් හරි හදිච්ච දෙයකට සම්බන්ධ කරලා තියෙනවා. උදාහරණයක් විදිහට මොනවායින් හරි හදිච්ච දැන් සතර මහා ධාතුයෙන් හදිච්ච හරි රූප කලාප වලින් හදිච්ච හරි මොනවායින් හරි අල්ලන්න පුළුවන් වගේ ගතියකට මොනවාදෝ රූපයේ කියන මට්ටමකට මේක සම්බන්ධ කරලා තියෙනවා. දැන් හිතට පේන ස්වභාවය රූපයක් නෙවෙයි කියලා පැහැදිලි හිතට අරමුණ ඇති. එතකොට ඒක රූපයකට සම්බන්ධ කරලා තියෙනවා. ඒක තමයි මේ මුලාවේ ස්වභාවය. එතකොට මොකද නාම රූප කියලා ගන්නවා කියලා සඳහන් වෙනවා. මේ සම්බන්ධ කිරීම කැඩෙන්න ඕන අනිත්‍ය සංඥාවක. එතකොට මේ දැනගත්තු දේ මේ පේනදී එළියේ තියෙනවා කියන එක මුලාව කිව්වනේ. එතකොට එළියේ මොහතකටවත් මේක පිළිකන්න බැරි කම. ඒ කියන්නේ පිළිකනවා කියන්නේ නිත්‍ය ප්‍රතිෂ්ඨාවක් ලබනවා. නිත්‍ය ස්වභාවයට පත් වෙනවා. ඒක මොහතකටවත් නිත්‍ය කරන්න බැරි කම තමයි අනිත්‍ය. එහෙට ඒ මම තේරුම දකින්නේ අපි වචනේ තේරුම දත්තා. නිත්‍ය කිරීමේ බැරි අර්ථෙන් අනිත්‍ය නිත්‍ය කිරීම බැහැ බැරි කියලා යම්කිය එක ගැඹුරින් ගන්නකොට ඒකට එළියේ මොහොතකටවත් මේක පිහිටවන්න බෑ කියන මට්ටම. එතකොට මෙන්න මේක බලබලා ගියොත් නිකන් දලා දහසක් ගන්න පුළුවන්. අපි රූප කියන ඒවා මොකක්වත් මොකකටවත් පිහිටීමක් වෙන්න විදිහක් නෑ. මොකද අනිත්‍ය සංඥාවෙන් මේක කඩනවා. ඒ විදිහට මතකකවත් මේක ගන්න විදිහ නෑමයි අනිත්‍ය. මේ රූපේ අනිත්‍ය සංඥාව වැඩි වීම තුළ නොයේ දැන් මේ නිමිත්ත අතේ මුලාවට එකට සම්බන්ධ වෙන්න බැරි වෙනවා. ඒකට බාහිර ස්වභාවයකට ගන්න බැරි වෙනකොට. නැත්නම් බාහිර තියෙනකොට තේරුම් ගන්න මේ ඉතිේ තියෙන ඒවා විතරක් නෙමෙයි තමන්ගේ අත්‍යත්ත කය තියෙන එකත් දැන් ඒකට සාපේක්ෂව බාහිර. අපි අප හරි කකුල හරි කියන එක නම් නිමිත්තාවේ අපි ඕක සතර මහා ධාතු නැත්නම් මේ මස්නාර රටවලින් හැදිච්ච රූපමය ගතියකට මේ හිතේ හදුන එක දානවා සම්බන්ධ කරනවා. ඒත් අන්න ඒකත් එහෙමත් නිශ්චය කරන්න බැරි මට්ටමක් දක්වා මේක ජීවම කරන්න පුළුවන් මේ අනිත්‍ය සංඥාව තුලින්. ඒ මට්ටමකට දියුණුවක් කිසිම නිමිත්තක් පිළිගන්නේ නැහැ. يعني මේ ලෝකයේ කවිති කියන අත්‍යන්ත වේවා බහිද්ද වේවා කියන කිසිම දෙයක් ප්‍රතිස්තාවක් ලබන්නේ නැහැ. කිසිමක් ලබන්නේ නැහැ. අන්න ඒකෙන් එන ශූන්‍යතාවයක් තියෙනවා. ඒක තමයි මම දැක්ින්නේ මේ අනිමිත්ත චේතු විමුක්තිය කියන මට්ටම. ඒකට එන්න පුළුවන් මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීම. ඊළඟට අපි ආවොත් අර දුක දැක්යෙන් ප්‍රගුණ කිරීම වෙන්නේ ඒක ලොකු අවබෝධයක් තුලින් යන්න ඕන. දැන් අපි බාහිර දෙයක් දැනෙවුවා කියන එකම දුක බව දකිනවා. ඒකට තමයි අර බුදුහාමුදුරුවෝ පෙන්නපු සංකීර්ත වෙන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන එකේ ඉඳන් අපිට ගන්න වෙනවා. මොකද අපිට තේින්නේ නැහැ ඉතියේ දෙයක් තියෙනවා කියපු කලියට ඕක දුකයි කියලා. හැබැයි අපි දැක්කොත් ඔතන රූප උපාදානස්කන්ධයක් තියෙනවා. රූපයක් උපාදාන කරලා. ඒක දකින්න අපේ මනස දියුණු නැහැ. ඒ නිසා තමයි මම අර සාමාන්‍යයෙන් මම නිතර ගන්න උපමාව වතුරට ඉඳෙන බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එක. දැන් විමානසිකත්වයෙන් බැලුවොත් වතුරේ බල්ලෙක් ඉන්නේ කියේ මොකක්ද කියන දුක ඒක බල්ලා හිතපොද? හැබැයි අපිට තේරෙනවා අපිට මේ උපමාවට සාපේක්ෂව අපිට ප්‍රඥාව තියෙනවා මේ මුලාවෙන් හදපු බල්ලෙක් වතුරේ කවදාවත් බල්ලෙක් ඉන්න බෑ. මොකද මෝඩකමට. එතකොට මුගේ මෝඩකමට බල්ලෙක්ව හදලා උපාදාන කරලා නැ රූපයක් උපාදාන කරලා ඒ උපාදාන කිරීම තියෙන බව පිළිගැනීම අර ප්‍රතිස්ථාවක් දීම මතම මේ මේ හිතේ හදපු ඒ කලාහයක සම්බන්ධ කිරීම තුළ මම එතන හටගෙන ඉවරයි. ඒක ඒක කියන්නේ යොම් විදිහට එතන බලන්න ඕනේ. ඒකට එතන රූප උපාදාන සංකේයයක් තියෙනවා. අපිට බලන රූපේ උපාදාන කරලා ඉන්නවා කියලා හිතුවට මිත් නැහෙන් දැකලා ඒ රූපයක් කියනවා. අපි ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඒ කියන්නේ රූපේ තිබුණා වේ කියන මට්ටමින් අපි දේරෙන්න හදනවා. නමුත් මේ හදපු මේ නිමිති නැත්නම් සංඥා ස්වභාවය රූපයකට ගැට ගහලා ඉවරයි. ඊළිය දෙයක් තියෙනවා කියනකොට. එතකොට නිත්‍ය සංඥාවට අහු වෙලා ඉවරයි. අනිත්‍ය සංඥාව වැඩිලේ නැත්නම් අනිත්‍ය සංඥාව වැඩිවෙත් වෙනවා මොහොතකටවත් දැන් තීතන්න බෑ. එහෙම නැත්නම් මේකේ පටිච්ච සමුප්පන්න ස්වභාවය මේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියන ධර්මතාවය දැක්කොත්. එතකොට ඕක නැදැක්කොත් වෙන්නේ අපි එළිය රූපේ බාර ගන්නවා. බල්ලා වතුරේ බල්ලා බාරගත්තා වගේ අපි එළිය පුතුව බාර ගන්නවා. ඒක රූපේ බැසගෙන ඉවරයි. ඒ රූපේ උපාදාන කරලා ඉවරයි. ඕකටම තමයි බුදුහාමුදුරුවෝ කෙටියෙන් සංකීර්ණ පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. හැබැයි ඒ දුක දකින්න නම් දහම අහලා ගන්න නුවණ එන්නම වෙනවා. මොකද සාමාන්‍ය ලෝකයාට දකින්න පුළුවන් නැත්නම් නෙවෙයි යෝක. දහමක් අහලා තේරුම්ගෙන ඒක භාවිතා කිරීම තුළම එන්න ඕන එක. රූපයක් පිළිගැනීමම දුකයි. ඒ රූපේ අපි දැඩිව බාර ගැනීමම දුකයි. ඔක කොහොමමයි කියලා ගැනීමම දුකයි. හැබැයි ওই නුවණෙන් බලන කෙනාට තේනවා නිමිත්තක් පිළිගැන මොහොතේ මේ දුකක් මේ හදගත්තේ. මේ දුකක් මේ හදගත්තේ. මේ දුකක් මේ හදගත්තේ. අන දුක්ඛ සංඥාවෙන් වැඩෙනවා. ඒක දුකින් දින්න අපි ගන්න තියෙන එක අපහැරෙනවා. දැන් දුක්ඛ සංඥාව මෙනෙහි කිරීම තුළ ඕ රූප ලෝකෙන් නිදෙන්න පුළුවන්. ඒක බාහිරේ වගේම ශරීරයටත් ඒක පොදුයි නිසා ඒ ශරීර රූපෙත් දුකයි, බාහිර රූපෙත් දුකයි. හෙයි මේ රූප උපාදානයි. මේ උපාදානයි. අන්න ඒ පැත්තෙන් දුක පැත්තෙන් මෙනෙහි කරන කෙනෙකුට ඒවා හට නොගන්න තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඒකෙන් තමයි අර මේ කියනවායි කියන එකකවත් කිසිම සතුටු වෙන්න ගතියක් නැහැ නේ. මොකද මේක පිළිතුරක් නැහැ. එනදම මේකෙන් සුඛයක් ආස්වාදයක් ඉඳලා කරන්නේ. අර වතුරට එදෙන බල්ලා වගේ ගුලාවකින් මේක ඉඳලා තියෙන්නේ. මොහොතකටවත් පිළිතුරක් බැරි. මේ දුක් දෙයක් මේ පැසයි කියලා අරෝගෙන කියන්නේ. අර විපල්ලාසයට අහුවෙලා තියෙන්නේ. මේ සුඛය එතකොට දුක්ඛ පැත්තෙන් අහමම කරු. ලේවා අපි පංචපාදානස්කන්ධය ඕන එකක් ලේවා ඒකට අහු වුණා නම් දුකයි. මේ බාර ගන්න මේ වැස්ස ගන්න නම් දුකයි. ඒක තමයි උපාදානේ කියන්නේ කියන එක. අර සාමාන්‍ය අපි හිතන මේ කාමං දැඩිව දැක්කා එළුණා හරි ගැටුණා හරි කියන මට්ටමට එහා ගිය මේක පිටු වීම තුළම මේ උපාදානේ වෙලා මේක දැක්කගෙන ඉවර. සත්‍යෝසය පිච්චති කියන වචනේ කියදේ. හා ඒ ගැන දැන් මතක විචාර කරන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා අපි ඉවත්දති. එතකොට අන්න ඒ මට්ටමට එීමම මේක නිදුක කියලා බුදුහාම ඔකෙන්. නෑ ඔබ දුකයි. මේක අසාරින්න. මේක දුකයි. මේක අසාරින්න ඕන කියලා. ඒ රූප ලෝකෙන්ම එතකොට ශුන්‍යතාවයක් කරා යනවා. ඒක තමයි මම දකින්නේ මේ අප්පනිහිත. දුක මෙනෙහි කිරීම තුළින් ශුන්‍යතාවයකට යන්න පුළුවන්. ඉතලා දැන් මේ අර සමුදේයි ඒ සම්බේ නැත්තම් ඔබ පිළිගන්නේ නැහැ කියන පැත්තෙන් ශුන්‍යතාවය කියන්නේ. තුන්වෙනි එක හරිම ගැඹුරුයි. මොකද කියන්නේ එක වචන වලින් විස්තර කිරීම දිගේක අර්ථයිනවා. දැන් මම ආයෙ මතක් කරනවා මේක මගේ අදහස. ධම්ම කියන එක. දැන් මේ ධම්ම කියන එක ගත්තම අනත්ත් සංඥාව සබ්බේ ධම්මා අනත්තාති කියන තැන තමයි අපිට ඔකේ සබ්බේ ධම්මා අනත්තාති දපඤ්ඤාය වප්පති ප්‍රඥාවෙන් දකින්න ඕන දෙයක් මේ ඇත්තට. එතකොට තමයි අර මෝඩකමට හදාගත්ත එක කලකිරලා අසාරින්නේ අපේ නිසිත සිදු. එතකොට මේ සබ්බේ ධම්මා කියන කොට වෙන මෙතෙන්දි හම්පත පැහැදිලි වෙයි. මේ නිමිත්ත කියන්නේ ධම්ම ස්වභාවයක් විතරයි. මේ මනසට අරමුණේ තියෙන ගතියක් විතරයි මේ නිමිත්ත කියන්නේ. මේක මේ බාහිරයට සම්බන්ධ කරලා අපිට නිකන් තියාගන්න උපාදාන කරන්න පුළුවන් මට්ටමක ස්වභාවයක් නෙවෙයි. අනත්තන තමයි මම මේ ගැඹුරින් අනත්ත ගතිය දකින්නේ. මොකද ඉතියේ කියනවනේ මොහොතකට හරි පවත් ගන්න පුළුවන් නම් තමයි අපිට පාලනයක් තියෙන්නේ. ආත්ම ස්වභාවයක් දාගන්න පුළුවන්. ඔන්න ඔය ආත්ම සංඥාව කැඩෙනවා. ඒක අන්න ඒ පැත්තෙන් මෙනෙහි කරන කෙනාට මේ නිති නැත්නම් සංඥා හිතට අරමුණේ ධර්ම තියෙන මට්ටම දැන් හදපු දෙයක් විතරයි මේ ධර්ම තියෙන එක මනෝමය දෙයක්. මනසේම නිර්මාණයක් විතරයි. මේක කිසිම රූප කතියකට කිසිම සම්බන්ධයක් නැහැ. එහෙනම් ආත්ම ස්වභාවය පිළිගන්න විදිහක් නැහැ ඔතන. අනේකයෙන් අනාත්ම පැත්තෙන් මෙනෙහි කරගෙන ගිහිනොත්තර ඒ සම්බන්ධ කරන දේවල් වලින් දෙන්න පුළුවන්. ඒ මිදුන දවසට අනිත්‍යත්වයට තියෙන්නේ නිමිති ඉතුරු වෙන්නේ නැහැ. මොකද මම අර මුලින් පටන් ගන්නකොට තිබි සීනයක් දැක්ක බව දැනගත්තා නම් ඕක ඉතුරු වෙන්නේ නැහැ. ඕනනම් දවසක් දෙකක් මතක තියෙයි ඊට පස්සේ මතකත් නැහැ සීනයක් දැක්කද කියන එක. අපි බැරි වෙලාවත් ආශ්‍රයයකට සම්බන්ධ කළොත් තමයි ඔක නිමිති විදිහට අර කවදා හරි සිහින මට්ටමකට එන්නේ. ඔන්න ඔය විදිහට තමයි මම මේකේ අර ප්‍රායෝගික පැත්තක් දකින්නේ මේ නිමිති වලින් ලෝකයක් හදනවා. ඔන්න ඔය ලෝකය නොහදන මට්ටම තමයි මේ විමුක්තිය කියන්නේ. ලෝකය හදන එකෙන් මිදෙනවා. ඉදීම එන්න ක්‍රම තුනක් තමයි අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම, දුක්ඛ වශයෙන් මෙනෙහි කිරීම, අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම. හැබැයි ඕක හැමෝටම ඔය තුනම ප්‍රකට වෙන්නේ නැහැ. එක එක්කෙනාට මේ කියපු තුනෙන් එකක් තමයි මේ ප්‍රබලව වැටහෙන්නේ. මට මේකෙන් තමයි අහුවේ. මේකෙන් මට වඩන්න දෙයි. අන්න එහෙම ගතියක් තියෙනවා. ඒ නිසා තමයි ඒ ඕන එකකින් විමුක්තියට යන්න පුළුවන්. හැබැයි ඒක එක් එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. එක් එක්කෙනාට තේරුම් යන මට්ටම වෙනස් මේ ජාති තුනෙන්. හැබැයි ඒ තුනෙන්ම මේ අර විමුක්තියක් කරා යන්න පුළුවන්. ඔය ඔක්කොම අගින් කරෝ තියෙන එකක් නැහැ මේ ඉතින් ඔක බලනවා නම් මෙතනින්ම තමයි බලන්න තියෙන්නේ. ඉතින් ඒක ඒකෙන් කියන්නේ මට ඕනකම තිබෙන්නේ මම දුර මේ අපි අර ඒකේ නම් ටැක්කකින් ෆයිල් එකක් කියනවා ඔය මේ ගොඩක් සමහර මේ ඒක ගැන කතා කරන ගේ ඒක ගැන දහසක් කියන්නේ මට ඕනනේ මට හිතන එක. අර ලැටි කියන මොකද අපි සංකල්ප වශයෙන් රූප වේදනා කියන ඒවා වෙන වෙනම අරන් බලන්න ගියාට ඒවට අර ලොක්නස් මොන්ස්ටර් වගේ වගේ වැඩක් ඉන්නේ ඒක හොයන්න හම්බින්නේ මන්නම් දැයි කියලා මන්නන්නේ හොයන්න ඉන්නවා නම් ඉතින් හොඳයි. එහෙමනම් දැන් මේක මගෙන් තොරව බලන්න පුළුවන් කමක් නැහැ කියලා තියෙනවා කියලා මන්නම් තේරෙන්නේ නැහැ. ඉතින් ඒකයි මට කියන්න ඕනේ තේරුම් ගන්න නැහැ. අය ඒ ඔක්තාව දින කවල් නැහැ තේරුම් ගන්න නැහැ. අයියෝ අපි සම්මත මානිමාන කදිලවත් මොකක්ද කියන්නේ යොමු වෙලා ඉතින් පස්සේ අපි මොකක්ද කරන්නේ ඔක්කොම සම්මත බොම්පින් ගැන මතය හොඳයි අද විශේෂයෙන්ම තමයි වැඩගත් ආකාරي සාකච්ඡාව සිද්ධ වුණා. අපි අද සූදානම්ෙන් හිටියේ නැහැ ගෞරවනීය ස්වාමීන් සම්බන්ධ නොවේ කියලා අවසන් මොහොතේ දැනගත්තා. ඉතින් අපි ඉතින් පෙර බොහෝ සූදානම්වත් නැතුව මේ වෙලාවට එන අදහසක් ඇටියට තමයි සාකච්ඡාව මාතෘකාවන් හොයාගන්නේ. ඉතින් එසේ නමුත් ඉතාමත් නගන සාකච්ඡාවක් වුණා කියලා පෞද්ගලිකව මම විශ්වාස කරනවා. හේතුව මේ අපේ දිළු මහත්තයාට මතක් කළා වගේ මේක මේ සමාතුලින්ම දැකිය යුතු දෙයක් කියලා කියන්න අනිවාර්යෙන්ම නේද? එතකොට මේ සමාතුලින්ම තමයි මේ දේවල් දකින්න ඕනේ. ඉතින් ඒ සමාතුලින්ම තමයි තමාම තමයි දුක්ඛානුපස්සනාව අනිත්‍යානුපස්සනාව මේ ආකාරයට අනාත්ම අනුපස්සනාව වඩන්න ඕනේ. ඉතින් ඒ වැඩිම තුලින්ම තමයි මේ සත්‍යගතෙන් වාන්ති විසින්ම දේශිතු මුක්ති මුඛයන් ඇති වෙන්නේ. ඉතින් ඒ විමුක්ති මුඛයන් ඇතිවීම කරා යන ගමනේදී තමයි උන්වහන්සේ විසින්ම දේශිත මේ ධානයන් ලැබෙන තුනට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ විසින් දේශිත වාක්‍ය කොටසක් තමයි අපි මේ විග්‍රහයට ගත්තේ විශේෂ අවසන් කොටසදී. ඉතින් ඒ නිසා මේ සමාතුලෙන් දක්නා වූ ගමන තුල සිදුවෙනා වූ දේවල් මේ මුකුත් නැතුව උන්වහන්සේ දේශනා කරා නම් තමයි අපිට හොඳ දකින්න කියලා සතුරු නැහැ නේ උන්වහන්සේ නේද? කොරක් දේවල් අපිට දේශනා කළා. ඒ තුලින් අපිට ඉතින් අහගෙන දේවල් අපි අරගෙන ටිකක් විශ්ලේෂණාත්මකව බලන්න උත්සාහයක් කරනවා. ඉතින් ඒ අනුව ඉතාමත්ම වැදගත්ම ආලෝකයක් ලැබුණා කියලා විශ්වාස කරනවා. විශේෂයෙන්ම මාචාර්ය කෝකුල්ගේ මහත්මයා අපිට තුමාගේ අත්දැකීම් සහ වෙනකුත් නිකුත් දේශකයන්න් වහන්සේලා ආශ්‍රවන් වහන්සේ සමඟ සාකච්ඡා තුළින් ලබාගත් ඒ සාකච්ඡාවන් තුළින් මතු වූ කාරණාවන් වහන්සේ ඒ ධර්මතර තුළින් අපිට අදිස්මතු කළ දුන්නා. එතුමාගේ භාවනා අත්දැකීමුත් බොහෝ කාලයක් ධර්මයේ හැසිරීම ගැන කැතියිද. ඉතින් අපිට බොහෝ ප්‍රයෝජනවත් වෙන ඒ කාරණාවන් ජයන්ත මාත්‍යා සුපුරුදු පරිදි හැමදාමත් ප්‍රකට දව කරා. ඉතින් හැමදාම මණික වාදයක් තින් අද සාකච්ඡාවට මේ විදිහට සම්බන්ධ වෙලා අපිට අද මේ පැය දෙක කාලයක් ධම්ම විචේ පවත්වාගෙන නැත්නම් ධර්මයේ තුළුම මනස පවත්වාගෙන ඉන්න අකුසල ධර්මයන්ගෙන් බැහැරව හිත පවත්වාගෙන ඉන්න උදව්පකාර වෙච්ච පැය දෙකක් වුණා. ඉතින් කලින් ඉතින් ප්‍රකාශ කරනා වගේම අපි හෙට දවසේදී බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රතිපදාවට සම්බන්ධ කරගත්ත අවශ්‍ය දේශනාවක සාකච්ඡාවක් පවත්වන්න. ඉතින් මම ඔබලගේ මාර්ගයට සාකච්ඡායින් මේ පස්සකටින් පසු වෙනාලීකට කතා කරන්න නම් ඒ ගැන මම කිව්වා මම දැච්චි වෙනවා. ඉතින් කල්යන්තෙන් ආරාධනා කරනවා හිත දවසේ දී සම්බන්ධ වෙන්න අපි ඒක සාකච්ඡාවක් පවත්වනවා. හොඳයි. එහෙනම් ජයන්ත මහත්මයා හැම දිනාටම මේ සමන් පතන බෝධියකින් සතරාර්ථ සත්‍ය ධර්මය අවබෝධ කරගන්න අද කරපු මේ ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම සාකච්ඡා කිරීම කුසලයේ හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද සාකච්ඡා නිමා කරමු. තේරුම් ජයවන්ත මහත්මයා අපි මේ කරගත් සීලම කුසල ධර්මයන් ඔබතුමාට අනුමෝදන් කරනවා. නිතුක් නිරෝගී ජීවනයේ ලැබේවා කියලා සෝතේනිවන් නිවන් දාතෝ පුත්‍ය වාක්‍යයෙන් ප්‍රාර්ථනා කරනවා.